දුර්ලභ සිද්ධියක් වුණත් මේක කිසියම් වෙලාවක වෙන්න පුළුවන්. බුදුහාම සඳහන් කරනවා ඊටත් වඩා අමාරුයි දුගතියට ගියපු කෙනෙක් නැවත මනුස්ස ලෝකේ එනවා කියන කාරණය. මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට වැඩි කෙනෙක් නැවත මනුස්ස ලෝකේ කරා ඔසවා තබන එක, නැවත සුගතිය අඳගෙන එක, අර වියසිදුරෙන් කණගස් බෑවා අහස බලනට වඩා ඉතාම දුර්ලභ කලාතුරකින් සිදුවන කාරණයක් කියලා. බලන්න පිළිවෙතින අපේ ජීවිතයේ සුවිපාකයම ඇදිච්ච වෙලාවේ අපි මුගක් සතුට වෙනව නේද? ලක්ෂ ගානකින් මට මේක ඇදුන කියලා නේ අපට ඊටත් වඩා දුර්ලභ මේ සුවිපාකයක් ඇදලා තියෙන්නේ. අපි කොච්චරනම් පහළ ස්ථානයේ ඉඳලින් නැදනේ? අන්න එහෙම වෙන ගමනේදී මේ වියසුදුරෙන් අහස දැක්වා වගේ සුගතියක් ලැබුණා. ඒ තරමේ බුදුහාඳුරෝ පින්නතුනි මේ උපමාව නැවතත් දක්වනවා. සුගතියට ආවිතරක් නෙවෙයි, ඒ සුගතියට ආපු කෙනා පරිපූර්ණ සුගතියක් ලබනවා. දැන් මනුස්ස ලෝකයට ආව නම් අස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලප්තියක් නැතුව පරිපූර්ණ මිනිස් ජීවිතයක් ලබලා, ඒ විතරක් නෙවෙයි බුද්ධෝත්පාද කාලයම තෙරමිලා ඒ සම්බුද්ධෝත්පාද සමයේදී ධර්ම ශ්‍රවණයට සුදුසු වඩා විනාමක ඉපදෙන ලැබෙනවා නම් අන්න ආරෝපමාව නැවත දේශනා කරනවා. දුතිය චෙග්ගල කියලා දෙවනි සූත්‍රයේ දක්වනවා. මුලින්ම පඩම චෙග්ගල සූත්‍රයේ දක්වන්නේ දුගතිය ඉන්න කෙනෙක් සුගතියට එහෙම දුස්කරයි කියලා. නැවත දුතිය චෙග්ගල සූත්‍රයේ කියලා නැවත දක්වනවා සුගතියට ආවත් වෙනතුනි බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රවණය කරන් ලැබීම ඊටත් වඩා දුර්ලභ දෙයක් කියලා. ඉන්නලා නම් කොච්චර වාසනාවන්තද කියලා නේ වෙනත හිතනවත් බෑනේ. එතකොට මෙන්න මේක තමයි ශ්‍රණ සම්පත්තිය කියලා කියන්නේ. ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියලා කියන්නේ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ එදා සමහරයට පැහැදිලි කළ දුන්නට පස්සේ සතර ශ්‍රද්ධා නීන්ද්‍රිය ධර්ම දිනු කරගෙන වැත්තන් මේක ඉක්මනින් තේරුම් ගත්තා. තේරුම්ගෙන ඒ අය ගෙදර ඉඳගෙන මේක ධර්මය පුහුණු කරන්න ගත්තා. සමහර අය ගිහි ගෙදර ඉඳලාම මාර්ග ඵල ලැබුවා. සමහර අය මේක අහපු ගමන්ම සියලුම දේවල් අත්හැරලා පැවිදි වුණා. සමහර අය මේක දුර්ලභත්වය කිව්වට පස්සේ ඇතැම් රාජකුමාරවරු හෙට වෙනිදාසෙහි විවාහ මංගල්‍ය, රාජ ප්‍රවේශ මංගල්‍ය, අභිෂේක මංගල්‍යත් කියන්නේ මේ තුනම එක දවසියදීලා හෙට වෙනිදාසෙ තිබ්බ අවස්ථාවකදී අද වෙනදාස මේ පණිවිඩය ගොඩ පස්සේ අර ඔක්කොම අත්දැක දෙන්න හැකියිදියා. ඒ තරම් දුර්ලභ අවස්ථාවක්. සමහර අය මේ ධර්මය මනමින් දේශනා කරනකොට ඒ අය ඒ මොහොතම ධර්ම අවබෝධය කළා. ඒ මොහොතම ගිහිගෙදර ඉඳලාම මේක පුහුණු කරන්න දැඩි අනිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒකට හේතුනේ අය ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම සතරම වාහ පුරුදු කරන් කියාය. එතන පින්තුනි මේ ඉන්ද්‍රිය ධර්ම අතරන ප්‍රධානම කාරණය තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියන කාරණය. යම දේශනා කරනකොට විශේෂයෙන් මේ දුකේ හට ගැනීම හා නිරෝධය පැහැදිලි කරනකොට ඒක බලන්න පුළුවන් නුවණ. බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් මුණ ගැහිච්ච වෙලාවේදී උන්වහන්සේ ප්‍රධාන වශයෙන් බලන්නේ මෙන්න මේක තමයි කෙනෙක්ගේ. උන්වහන්සේට විශේෂ ඥානයක් තිබුණා. ඉන්ද්‍රිය පරෝපකාරීත්ව ඥාන, ආශය අනුසය ඥාන කියන මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් සුවිශේෂෝ ඥානෙන උපයෝගී කරගෙන බාහතුන් වහන්සේ කෙනෙක් මුණගැහුණු ගමන් බලන්නේ මෙන්න මේ කෙනෙක්ට කොච්චර ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනෙක්ද කියලා. හැබැයි මේ කෙනා මුවක් උගත් කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරට උගත් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර ධනවත් කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර ඉතාම දුප්පත් කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර අකුරක්මත් බැරි වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි යා ප්‍රඥා ඉන්ද්‍රිය සසදී දිනු කරලා. අන්නේ දිනු කරා කෙනාගේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රමාණය බුදුරජාන් වහන්සේ හොඳට බලනවා. බලලේ පුද්ගලයාට අනුරූප වෙන්නට ධර්ම දේශනා කරනවා. පින්තුනේ මෙන්න මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකන්ද? ලෝකයේ යලි ලෝකයේ යථා විදියටම දන්නා වුණොන ප්‍රඥාවේ විවිධ අංශ තියෙනවා. දැන් කම්මස්සකතා ඥානෙට අප ප්‍රඥාව කියලා කියනවා. අපේ හිත මුල්ලලා අප කරන කුසල අකුසල දේවල්ට අපට විපාක ලැබෙනවා කියන එක ප්‍රඥාවේ එක කොටසක්. ඒක බුදුදහමෙන් බැහැරයිද කිසියම් ප්‍රමාණයකට ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපට ලැබෙන ප්‍රඥාව ඊටත් වඩා උසස් එකක්. ඒ මොකද්ද? ඒ තමයි අපට යම් කිසි දුකක් හට ගන්නවා නම් අන්නේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන නුවණ. ඔව්. වෙනත් විදිහකින් කියනවා නම් ඇත්තටම අපේ ජීවිතේට මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිතය කියන්නේ අපි ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයට පහස, සිතට සිතවිලි කියන මෙන්න මේ දේවල් අප නිරතුරුවම ලබමින් ඉන්නේ. මෙන්න මෙතෙන්දී ඇහැට රූපයක් පේනකොට මේ සිද්ධිය මොකද්ද කියන එක අපි තේරුම් ගන්නවා. දැන් අපිට හිතෙන්නේ අපි ඇහෙන් රූපයක් බලනකොට මේ මොහොතේම පේන රූපය මේ දකින්න කියලා නේද? ඔව්, අපිට සාමාන්‍යයෙන් තමයි හිතෙන්නේ. හැබැයි පින්නතුනේ මේක ඊට වඩා ගැඹුරු කාරණයක්. අප හැම මොහොතේම අපේ මේ ආයතන කියන ඒවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන හැම වෙලාවෙම වෙනස් වෙමින් තියෙන්නේ. කොහොමද වෙනස් වෙන්නේ? අපේ හිතේ ස්වභාවයට අනුව අපේ සිතේ තියෙන අතීත කර්ම ශක්තිය, අවිද්‍යාව, තෘෂ්ණාව මේ ආදී හේතු ගණනාවක මත හැම වෙලාවෙම මේ ඇස කියන ආයතනය, කන කියන ආයතනය, නාසය, දිව, ශරීරය කියන මේ ආයතනවල ස්වභාවය අපි නිතරම අලුත් කරමින් ඉන්නේ. එතකොට මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහම අපට පේනතුනේ බලන්න පුළුවන්ද? මේකක්වත් බලන්න බෑ. දැන් අපිට හිතෙන මේ කන බලන්න පුළුවන් කියලා නේ නේ? ඒ කන නෙමෙයි පේන්නේ අපට. ඒ රූපායතනයයි පේන්නේ, වර්ණ රූපය විතරයි පේන්නේ. කන කියන එක පේන්නේ නෑ. නාසය කියන එක මේ පේන නාසය නෙවෙයි, නියම නාසය. මේ වර්ණ රූපය විතරයි අපට පේන්නේ. දිවත් එහෙමයි, කයත් එහෙමයි. කයත් අපට බලන්න බෑ පේනතුනේ. කය අපට පොට්ටම්පේට ස්පර්ශ කරන්න පුළුවන්. නමුත් කය කියන එක බලන්න බෑ. මේ පේන කය ඇත්තටම කය නෙවෙයි, මේ වර්ණ රූපය විතරයි අපට පේන්නේ. ඇහැට පදිත වෙන වර්ණ රූපය තමයි මේ කය විදිහට පේන්නේ. එතකොට මේ ඇස ආදී ආයතන පහම හැම වෙලාවෙම අපේ කර්ම ශක්තිය අනුව වෙනස් වෙමින්, ඒ ස්වභාවයෙන් වෙනස් වීමට ලක් වෙමින් තියෙනවා. අන්නේ ආයතන වලට සාපේක්ෂව තමයි බාහිර රූපයක් අපට පේන්නේ. දැන් අපි හිතන්නේ බාහිර රූපේ විදිහට අපට පේනවා කියලානේ. නමුත් ඒක නෙවෙයි වෙන්නේ. අපේ ඇසේ ප්‍රමාණයට අනුව තමයි මේ රූපය අපට පේන්නේ. දැන් මේ පිටිය ගත්තොතින් අපේ ඇහැට පේන මට්ටමනෝ තමයි මේක පිටිය කියලා පේන්නේ. අපේ ශරීරයෙන් ඇලුවොත් තමයි මේක තද විදිහට පේන කොට වේද දැනෙන්නේ. හැබැයි මේ පිටියම වෙනස් ශරීරයකට කොහොමද? වෙනස් කත්තේ උඩ කොහමද? යාට මේ විදිහ යන්නත් පුළුවන්. යාගේ ආයතන වෙනස්. අන්නේ වගේම තමයි දැන් ඔබ දිහා බලනකොට එක එකන බලනකොට ඔහුගේ ලෝකයට අනුව තමයි ඒක ග්‍රහණය වෙන්නේ. එක්කෙනෙක් කියයි මේ මගේ අම්මා කියලා. තව කෙනෙක් කියයි මේ මගේ දුව කියලා. තවත් කෙනෙක් කියයි මේ මගේ නංගි කියලා. එතකොට අපේ ඇඟේ ඉන්න සතුටක හිතන් ඉන්නේ මේ ඔබලගේ ගම කියලා. මේ ශරීර සත්තුන්ගා කියනවනේ ඒවලක ගම් වගේ මේක නගරය වගේ. එතකොට මේ ශරීරයම සිංහයෙක් හරි කොටියෙක් හරි දැකොත් කොහොමද හිතන්නේ? ඔව්, හොඳට දවල්ට කෑම වේලක් තමයි මේ හම්බුනේ කියලා හිතන්නේ. එතකොට ඒ සතාගේ ඒ ආයතන වලට සාපේක්ෂව තමයි මේ බාහ්‍ය රූපේ ගෝචර වෙන්නේ. එතකොට ගෝචර වෙන විතරක් නෙවෙයි, ඒ බාහ්‍ය රූපය වෙනස් වුණත් නොවුණත් ඒක එක මට්ටමින්ම තියෙන දෙයක් වුණත් වෙනතුනේ අපට කිසිදාක ඒ බාහිර පේන රූපය ඒ විදිහටම වර්තමාන මොහොත තුල කවදාවත් සම්පූර්ණම අවබෝධයක් ලබන්න බෑ. ඇහැට වර්තමානිය තුල වර්ණ රූපය පතිත වෙනවා. හැබැයි ඒ වන රූපය විපාක මට්ටමේදී මූලික අවබෝධයක් ලබා දීලා ඒ මුල් අද්දකී මෙතනම නැති වෙලා යනවා. එතන අන්නේ ඇතිවන ක්‍රමය තමයි බුදුරජාන් වහන්සේ විස්තර කළේ. කොහොමද? ඇස තියෙනවා, ඇස තියෙන දැන රූපය තියෙනවා, චක්කු විඥානය, චක්කු සංපස්සය, රූප සංඥා, රූප සංචේතන, මේ ආදී හේතු ගණනාවක් ස්කන්ධ පංචකයක් කිසියම් වෙලාවක හට ගන්නවා. ඊට පස්සේ ඒකත් තව පියවර ටිකක් ගිහිල්ලා විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් විපාකයි. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් විපාක අවස්ථාවක්. මෙන්න මේ ඔක්කොම අවස්ථා පසුබල ගිහිල්ලා අන්න ඒ ටික පාදක කරගෙන සංඥා වේදනා කියන කාරණයක් පහළ වෙනවා. අන්නේ සංඥා වේදනා දෙක ධර්මලම්භනයක් විදිහට මන ආයතනයෙන් සිහි කරන මොහොත තමයි ඇත්තටම අප රූපය දැනගන්නවා කියලා කියන්නේ. අපි ඇත්තටම රූපයක් දකිනවා කියන්නේ දකින වෙලාව නෙවෙයි, රූපය දැනගන්න වෙලාව. රූපය දකින වෙලාව තුල අපිට කාදාවත් පිළිදෙන්න බෑ. ඒක ඉක්මනටම බෑ වෙලා යනවා. දැන් අපි වාඩි වෙලින්න තැනක් අපිට බලන්න ගන්න බෑනේ. අපි වාඩි වුණාට පස්සේ දැන් වාඩි වෙලින්න තැන බලන්න බෑ. බලනවා නම් බලන්න කොහොමද? නැගිටින්න ඕන. නැගිටිට පස්සේ බලන්නේ දැන් වාඩි වෙලින්න තැන නෙවෙයි, කලින් වාඩි වෙලා හිටිය තැන. අපි පාරක ඇවිදිනකොට අපි ඇවිදින්න නිතර විතර බලාගෙන ඉන්නවා. හැබැයි අපි ඉන්නේ කලින් බලපු තැන තමයි ඉන්නේ. අපි කකුල් දෙක ළඟ බලාගෙන කවදාවත් ඇවිදින්නේ නැහැ. අපි ටෝච් එක ගහගෙන යනකොට ටෝච් එක ඉස්සරහට ගහගෙන අපි ඉන්නේ පස්සේ. නිතරම ඉන්නේ ජීවත් වෙන්නේ, අපේ ජීවිතේ වෙනා තියෙන්නේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳවයි. මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තොතින් අපේ බාහිර රූපය පේනකොටම දන්නවා මේ මොහොතේ ඇත්තටම මේ දකින්නේ දැන් තියෙන රූපය නෙවෙයි, මීට මොහොතකට කලින් දැකලා වැය වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා ගිහපු දේ අපේ මනෝ විඥාණය මේ දකින්නේ කියලා. පින්නතුනි මෙන්න මේක නොදැක්කොත් අපිට මොකද වෙන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, කයට පහසක් දැනෙනකොටම අපිට හිතෙන මොකද්ද? ඒ රූපය බාහිරදී කියලා. බාහිර රූපය කියලා හිතන එකට කියනවා අන්නේ නොදැනීමට කියනවා අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව තිබ්බ ගමන් මොකද වෙන්නේ? අපේ මුළු ජීවිතයම ඒ අවිද්‍යාව අනුව ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, නාම රූප සලායතන පස්ස වේදනාදී මේ කරුණ ටික ඉතාම සුලමවතින් බාපච්චාජාති ජාති පච්චාජරවන්න වෙන කම යනවා. මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ. දුකේ හට ගැනීම නම් වූ සත්‍ය කියන්නේ මේක. එතකොට දුක නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? ඔව්, මේ අනිත් පැත්තට ගමන් කිරීම. මොකද්ද? අප ඇහැට රූපයන් දකිනකොටම දන්නවා දැන් මේ දකින්න රූපෙට සම්බන්ධ ඇසක් නිරුද්ධ වෙලා නැති වෙලා ගිහිල්ලා රූපයක් නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණයක් නිරුද්ධ වෙලා චක්කු සංපස්සය රූප සංඥාව රූප සංචේතන විපාක මනෝ ධාතු විපාක මනෝ විඤ්ඤාණ ධාතු මේ අවස්ථා සියලුම පසු කළා. මගේ දැන් මේ ජීවිතය කියන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන අවස්ථාවයි ඇත්තටම මේ අපි ජීවිතය කියලා ගත කරන්නේ. මෙන්න මේක දැක්ක ගමන් මොකද වෙන්නේ? අපේ අවිද්‍යාව ටිකෙන් ටික දුර වෙලා අපේ ජරා මරණ වලින් නිදහස් වෙනවා. අවිද්‍යාවයත්තේ වාසය සිවිරාග නිරෝධහා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධහා නාම රූප නිරෝධෝ ආනිවසින් ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණසෝ පරිදේම දුක්ඛ දෝමනස්ස පායාස නිරෝධයන්ති. ඔන්න බලන්න පිළිතුරු හොඳට තමන්ගේ හිත දිහා දැන් බලන්න. අර අපි මුලින්ම කියපු විදිහට සති නිමෙත හොඳට සිහි කරගන්න දැන්. ඔබේ සිහිය හොඳට මේ නාසය ආසිරියක් තියාගන්න. සති නිමෙත් තියන දැන්. ඉන්න ඉරියව් වෙන මෙන්න කමන්නේ ඉරියව් වෙනස් කරන්න එපා. ඔය ඉන්න ඉරියව් වෙන සති නිමෙත හිත තියාගන්න. හොඳට සිහිය මෙතන තියාගන්න. සිහිය මෙතන තියාගෙන ඔබට ඇස් දෙක තරගෙන මිල දැන් කමන්නේ. සති නිමෙත ඉන්න විතරේ ඕනේ. සති නිමෙත්තේ ඉන්න ගමන් දැන් ඔබ බලන්න මේ අත්දැකීම ප්‍රඥාවෙන් බලන්න. ඔබ ඉස්සරහට හැට හාමුදුරු කෙනෙක් පේනවා. මේ කෝපය පේනවා. මේ බෙල් එක. මේ ඔරලෝසුව. මේ පිළිම වහන්සේ. මේ මල් ටික. මේ බලන මොහොතේ ඔබ උත්සාහ කරන්න ඔබට ප්‍රඥාවෙන් මේ මොහොතේ පුළුවන් දෙයක්. ඔබ වෙනස් දෙයක් මතක් කරගෙන ඔබේ ගෙදර දරුවා අම්මා තාත්තා ඔබ වැඩ කරන තැන මොකක් කරේ දැන් සිහි කරන්න ඒ සිහි කරනකොටම ඔබට රූපයක් පේනවනේ රූපයක් එක්කනේ හැමදේම පේන්නේ ඒ රූපේ පේනකොටම ඔබ හිතන්න සුළු මතකයට මේ මම ඇත්තටම ඒ දැන් තියෙන රූපය පුද්ගලයා නෙමෙයි මං සිහි කරන්නේ මේ අතීතේ ඉතුරු නැතුවම නැති වෙලා ගියම දෙයක් මගේ මනෝ විඥාණයක මම මේ සිහි කරන්න කියලා බලන්න. පින්නතුනේ මෙන්න මේ සිහි කරන දේවල් අපි දිනපතාම වැඩි කරගන්නට ඕන. අපි ධර්මයේ පුහුණු කරනවා කියන්නේ සැබුම් පින්නතුනේ විදර්ශනා වඩන ගැන මේකට. අපි ඇස් දෙක පියාගෙන වඳුරට කරන්නේ සමත භාවනාව. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, ආනාපාන සති භාවනාව, ධාතු මනසිකාරය. මේ හැම දෙයකින්ම කරන්නේ අපි සමත භාවනාව. යම් කිසි රූපයක් හෝ දෙයක් ආලක කරගෙන අපේ හිත සමාධිමත් කරන එක තමයි කරන්නේ. ඒක අපි කරන එක සමත භාවනාව කියන්නේ. සමත භාවනාව ඔබට කරන්නේ ඇස් දෙක පියාගෙන. ඇස් දෙක පියාගෙන සමත භාවනා කරනකොට ටිකෙන් ටික අර කාම ඡන්ද ආදී නිවරණ දුර වෙනවා අපේ හිතෙන්. සම්පූර්ණ ප්‍රේණ වෙන්නේ නැහැ. එමෙයටපත් වෙනවා. අනේ කාම ඡන්ද ආදී නිවරණ යටපත් කරගන්නා වූ සිතින් ඒ යටපත් කරගෙන ඇති කරගන්නා වූ චිත්ත සමාධියේ භාවිත කළ තමයි අපි මෙන්න මේක නෝනින් බලන්න. අපේ වාඩි වෙලා භාවනා කරනවා කියලා කියන්නේ තේරෙන්නේ මෙන්න මේ යථාර්ථය බලන්න අපේ මනස සකස් කරගන්න එක. මොකද අපේ හිත නිතරම අරමුණෙන් අරමුණට විසිරලා තියෙන්නේ. නියවරණක් එක තියෙන්නේ. නියවරණක තියෙනකොට මේක එකපාර බලන්න බෑ. අමාරුයි හිතේ මෙදුවනවා. අන්නේ හිත දුවන ගතිය අඩු කරලා එතෙ තැම්පත් බව ඇති කරන තමයි අප මේ මෛත්‍රී භාවනාදී සමත භාවනා කරන්නේ. අන්නතෙනින් අපි හිතේ සමාධිය ලබා ගන්න උදාම කරන්නේ මොකද්ද? ඇහැට පේන කනට ශබ්දයක් එනනම් ඒක දිවට රසයක් දැනෙනවනම් රසය දැනෙනකොට අපිට කැමනේ මතක් වෙන්නේ නේ. රස දැනෙනකොට මතක් වෙන්නේ මොකද්ද? කෑම මතක් වෙනවා. නමුත් එනතුනේ ඒ කෑම කියන එක ඊට මොහොතකට කලින් අපේ දිව රසය ජීවහා විඥානේ ජීවහා සංපස්සය රස සංඥා රස සංචේතන මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක මනංච කටිච්ච ධම්මේච උපාජිති මනෝ විඥාන කියන අවස්ථාවෙන් තමයි අප මේ රසය තේරුම් ගන්න අවස්ථාව රසෙ විඳින අවස්ථාව. බලන්න පින්නතුනි මොහොතක් කියලා හිතන්න ඔබේ හිතට නැගෙන එක අරමුණක් එක දෙයක් එක රූපයක් ගැන මෙහෙම හිතන්න දෙකක් ගැන හිතන්න ඔබේ දරුවා ගැන හිතන්න අම්මා ගැන හිතන්න ඒ පේන කිසිම දෙයක් පිනතුනේ දැන් මේ මොහොතේ තියෙන දේ නෙවෙයි. ඔබ ගෙදර අද උදේ මෙහෙන කලින් කණ්ණාඩි ළඟ ගිහින් නේද ආවේ? කණ්ණාඩි මොන බලන්නේ ආවේ? ඔබ බලලා කියලා කියමු. එතකොට ඒක වරදක් නෙවෙයි. එතකොට කණ්ණාඩි ළඟට ගිහින් වෙලාවේදී ඔබේ මූණ කණ්ණාඩිය තිබ්බනේ නේ? ඒක තාමත් තියෙන දෙයක් නෑ නේද? දැන් ඔබ එනකන් අනේ ඉතින් මෙයා එනකන් ඉන්න ඕන නම් නැත්තම් අමනාප වෙයි කියලා ඉන්නවද එහෙම? නෑ නේද? ඒක යනකොටම නිර්මාණය වුණා, එනකොටම අයින් වුණා. පින්නතනි අන්න ඒකම තමයි පියම්තා ජීවිතයේ ඇසෙන් රූප දැක්කනම්, කනෙන් ශබ්ද හුවනම්, නාසෙන් ගඳ තොඳ, දිවෙන් රස, කයට පහස, ඒ හැම දෙයකම ස්වභාවය ඒවට කියන්නේ සම්බන් කියලා සියල්ලම. අහොත්වා සම්බුතං උත්පාන වේසති. ඒ සියලුම දේ පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නැති වෙලා ගියා. ඔබ කණ්ණාඩිය ළඟට යනකොට ඔබේ ඡායාව පොඩ්ඩක්වත් කණ්ණාඩිය තිබෙන යන කලින් ඔබ එතන ඉවත් වෙනකොට පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ මොහොතේ හේතු වෙති කල්හි ඒ ඡායාව නිර්මාණය වුණා. හේතු එකක් හරි නැති වුණා නම් එතන එක නැති වෙලා ගියා. අන්න ඒ වගේම තමයි පින්තුනේ අපිට යම්කා සිතිවිලි හිතට එනවා. ඒන හැම දෙයක්ම ඉන්නේ කොහොමද? මෙන්න මේ හේතු වල එකතුවකින්. ඒ වගේම ඒව එවලෙම නැති වෙලා යනවා. අපි එතකොට අපේ ජීවිතය කියන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උපාදිති මන විඥාන කියන අවස්ථාව. මෙන්න මේක අපි දකිනවා එකම අපේ හිත බාහිර පිළිතන්න කිසිම තැනක් නැති වෙනවා වෙනතන. වැඩියෙන් තමයි මෛත්‍රිය වඩන්නවත්, අසුභ වඩන්නවත්, ධාතු මනසිකාරය වඩන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔව් අම්මා, ඒක තමයි අපි මේ කියන්නේ. ඒක තමයි, ඒකම තමයි ඇත්ත. ඒක අපි තේරෙන විදිහට මේ උදාහරණ වලින් මේ කියන්නේ. ඔව්. එතකොට දැන් අපි දැන් මෙතන මොන શબ્දයක් කියලා කියමු? මේ શબ્දේ හේතු නිසා ගණකට ගත්තා. හේතු නැතුව නැති වෙලා ගියා. එතකොට මේ શબ્දේ කලින් මෙතන තිබෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. ඒකේ වැදගත්ම දේ තමයි මේ සම්දේ හේතු නිසා හටගත්තට මේ සම්දේ එකම හේතුවකටවත් අයිති නැහැ. මේ සම්දේ ඇඟිලි වලට අයිතිත් නැහැ, මගේ උස්සයට අයිතිත් නැහැ, මගේ කනට අයිතිත් නැහැ, සෝත විඤ්ඤාණයට අයිතිත් නැහැ, සෝත සංපස්සට අයිතිත් නැහැ. හැබැයි මේ එක හේතුවක් හරි නොතිබ්බනම් සම්දේ හටගන්නේ නැහැ. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධය නිරෝධයට පත් වෙන කියන්නේ මේක. ඒකම තමයි අපි පැහැදිලි වෙන විදිහට අපිට ඉතාම සරලව තේරෙන විදිහට මේ කියන්නේ. පින්නතුනි මෙන්න මේක අපි දකින වෙලාව වැඩි කිරීම තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. ඕ පින්නතුනි පුළුවන් තරම් දවසට බලන්න ඇස් දෙක වහගෙන ඉන්නකොට පුළුවන් තරම් මෛත්‍රී භාවනා වඩන්න, බුදුගුණ වඩන්න, ආනාපාන සතිය වඩන්න, ධාතු මනසිකාරය වඩන්න. ඇස් දෙක අරගෙන ඉන්න හැම වෙලාවෙම ඇහැට රූපයක් පේනකොට, කන ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් දැනෙන හැම වෙලාවෙම නුවණින් හිතන්න මේ රූපය දැන් පොඩ්ඩක්වත් ලෝකේ නෑ. මේ මම දන්න කාරණ සම්බන්ධව කියනවා. මේකට කියනවා චින්තාමය පඤ්ඤා කියලා. තමා අර සුතමය පඤ්ඤාවෙන් අසග අසාධනගතදී චින්තාමය පඤ්ඤා කියන්නේ ඒකම නැවත හිතේ වාසය කිරීම. පින්නතුනි අපි සසර වාකල් පුහුණු කරේ මේක නෙවෙයි. අපි පුහුණු කරේ මොකද්ද? ඇසල රූපය බලනකොටම බාහිර රූපය බාහිරයේ තියෙන කියලා තමයි අපි මෙතෙක් කලක් පුහුණු කරලා තියෙන්නේ හිතලදී. අන්න ඒක අනිත් පැත්තට හරවන එකට තමයි කියන්නේ පටිසෝතගාමින් නිපුණං දුද්දසමනෝ කියන්නේ. හරියට ගංගාවක් උඩුපල් උඩුගම් බලා ගමන් කරනවා වගේ සම්පූර්ණ ධම්මග අනිත් පැත්තට හැරීම මේ කරන්න පිළිතුරුනි. මේක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හීනකින්වත් හිතන්න බැරි දෙයක් තමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කිසිදු ගුරුවරයෙක්ගේ උපදෙසක් නැතුව උන්වහන්සේගේම ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කළේ. අනේක සතනතු උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. පින්තුනේ ඔබට දවසක අරවාහි මේ වගේ අරමුණු පහක්වත් නොනින් දකින්න පුළුවන් නම් ඔබ අන්න එදාට තමයි ජීවිතේ නිසි ඵල ප්‍රයෝජන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝදං මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝදං මුත්තමං. යම්කිසි කෙනෙක් මෙන්න මේ යථාර්ථය නොදක අවුරුදු 100ක් ජීවත්වනට වඩා කිසියම් කෙනෙක් මෙන්න මේක දැකලා මේ ධර්මය දැකලා එක දවසක් ජීවත් වුණොත් ඒ ජීවිතේ උතුම් කියලා දේශනා කළා. ඔන්න බලන්න පින්වත්නි ඔබේ ආවිස වැඩි කරගන්න ක්‍රමය මේ. එක දවසක් හරියට ධර්මය තුල ඉන්න අවුරුදු 100ක් ආවිස වැඩි කරගත්තා වගේ. බලන්න මේකේ ක්‍රමය. එතකොට මෙන්න මේක නොදෙප ඉන්න එක කියනවා මහා අන්ධකාරයක් කියලා, අවිද්‍ය අන්ධකාරයක් කියලා. මෙන්න මේ උදේ වැය, සමුදේ වැය, හට ගැනීම නැතිවීම, හට ගැනීම නිරෝධය යම් කිසි කෙනෙක් දකිනවා නම් යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ උදම්මයන් ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ උදම්මයන්. මේ උදේ වැය, උදේ වැය, හට ගැනීම නිරෝධයෙන් නොදෙක යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේක දැකලා ඔව් එක දවසක් ජීවත් වෙනවා නම් ඒක දවස අර අවුරුදු 100ටම වඩා උතුම් කියලා දේශනා කරනවා. ඉතින් පින්තුනි මෙන්න මෙතෙන්ට තමයි අවසාන වශයෙන් පුහුණු වෙන්නට ඕන. මෙන්න මෙතෙන්දී කාරණා දෙකක් තියෙනවා පින්තුනි. ඉතාම සියුම් කාරණා දෙකක් තියෙනවා. මේක තමයි තේරුම් ගන්න ඕන දේ. නියම බුදුදහමද නැද්ද? නියම බෞද්ධ දර්ශනයද නැද්ද කියලා අපි බලා ගන්න ඉතාම සියුම් තැනක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි උපාද නිරෝධය සහ අනුපාද නිරෝධය කියන කාරණා. උත්පාද නිරෝධය සහ අනුත්පාද නිරෝධය කියන කාරණා දෙකක් තියෙනවා. උත්පාද නිරෝධය කියන්නේ මොකද්ද? උත්පාද නිරෝධය කියන්නේ අපි අවිද්‍යාවෙන් යමක් හදාගෙන තියෙනවා කියලා අන්න ඒ දේ නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා කියලා බලන එක. දැන් පරමාණුව විද්‍යාඥයෝ අරගෙන ඒක කොටස් වලට බෙදුවා. ඉලෙක්ට්‍රෝන, පොල්ට්‍රෝන, නියුට්‍රෝන කියලා බෙදලා තියෙන්නේ. ඒගොල්ලන් හිතනවා මේ පරමාණු කියලා දෙයක් තියෙනවා. දැන් මේ මොහොත ඉදිරිපස පේන දෙයක් තියෙනවා. අන්න ඒක කැඩෙනවා බිඳෙනවා කියලා බලනවා. ඒ බලන එකට කියන්නේ මොකද්ද? උපාද නිරෝධය කියලා. හටගත්තු දේක නිරෝධය. මේක තමයි මුළු ලෝකයක්ම කතා කරන යථාර්ථය. මේක නෙවෙයි බුදුහාඳුර අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ මේ උපාද නිරෝධය කියන කාරණය ගිහිගෙන් ඉක්මන කලින්ම දැනගත්තා. ලෙඩවීම, මහලු වීම, මරණය කියන එක ඒව මේ උපාද නිරෝධය කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ අන්න ඒ ටික සතර පෙර නිමිති වලින් දැකගත් උන්වහන්සේ ගිහිගෙන් ඉක්මලා දේශනා කරනවා. පොබ්බේ අනුසුතේසු ධම්මේසෝ චක්ඛෝමදපාදී ඥානමදපාදී පඤ්ඤාමදපාදී විඥානමදපාදී කියලා. ඔව්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ අවබෝධ කරගත්තේ පෙර නොයසෝවිලු ධම්මසක් පහරුණා කියලා මේ කියන්නේ. එහෙනම් අර චන්නවතියගෙන් අහගත්තු එක වෙන්න බෑ. ඊට වඩා වෙනස් දෙයක් තමයි මේ තේරුම් ගත්තේ. දැන් අපි දැන් ගියක් කැඩෙනව බිඳෙනව නම් කෙනෙක් එක පාර අඳුරට පත්‍ර ජීවිතේ නැති වෙනව නම් භූමිකම්පා ආවතින් සුනාමියක් ආවතින් අපි කියන අනේ අනිච්චය බුදුහාමුදුරුවෝ ඕකනේ දේශනා කළේ කියලා නේ. බුදුහාමුදුරුවෝ ඒක නෙමෙයි දේශනා කළේ. ඔයි කැඩෙනව බිඳෙන එක දේශනා කරන එක තේරුම් ගන්න සාරසයෙන් කියලා බලන කල්පරක්ෂය පේනු පුරන්න ඕනේ. ඒක ඕනම කෙනෙකුට පේනවනේ. ගහක් ඇති වුණත් ඒක කැඩල බිඳල යනවා. ඒ කියන්නේ බාහිර ලෝකයේ අප ස්පර්ශ විඳින ලෝකය ඒ නිරුද්ධ වෙලා නැති වෙලා කියපු දෙය අපි අවිද්‍යාවෙන් ඇති දෙයක් හැටියට අරගෙන අන්න ඒගත්තු දේ කැඩෙනව බිඳෙන කියන බලන එක. ඒක බැලුවයි කියලා පින්නතුනේ අපේ අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. ඒක බලන එකෙන් ලෝභ දේශ ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒක බලන එකෙන් දහම් පැතර නැඹුරු වෙන්න පුළුවන්. ගෙහිගින්න එක්මන්නේ උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක උනා කියලා අවිද්‍යාව දුර වෙන්නේ. අවිද්‍යාව දුර වෙලා නම් ගත කරන්න ඕන අනුපාද නිරෝධය දකින්න ඕන. මොකද අනුපාද නිරෝධය කියලා කියන්නේ බාහිර රූපයක් නිර්මාණය නොවන විදිහටම අභ්‍යන්තරයේ චිත්තසහිතික ස්ථිර වශයෙන් බැස නොගන්නා විදිහටම ප්‍රඥාවෙන්ම මේ දෙස බලන එක. කොහොමද බලන්නේ? ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි, සම්ධි අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍ය මෙන්න මේ විදර්ශනාව අපි වඩන්නේ මොකද්ද? අර අතීතයේ නිරුද්ධ වෙච්ච දේට අපි හිත තියනවා. වර්තමානයේ සති නිමිත තුල ඉඳගෙන අර අතීතයේ හටගත් රූප ශබ්ද ආදී නිරෝධය බලනවා. බලනකොට මොකද වෙන්නේ? ශුන්‍යතෝ ලෝකං අරික්ඛස්සු. මේ ඉදිරිපත් ලෝකයක් කොට නිර්මාණය වෙන්නේ නැහැ. ඔබ දන්නා මේ ඔඩියන්ස් එකක් ඉදිරි හිටියට මේකේ කතාව තියෙන මේ පිටපස්සේ කියලා. මේ පේනක හරියට පින්නතුනි අපිට හරියට බත් පිඟානක් පේනවා වගේ. ඒ බත් පිඟානෙන් අපි කෑම ටිකක් කනකොට අපට රස දැනෙනවනේ. රස දැනෙනකොට අපට මොකද හිතෙන්නේ? අපට හිතෙන්නේ මේ රස දැනෙන්නේ පිඟාන කියන කෑමේ කියලා නේ. ඇත්තටම මේ මොද රස දැනෙන්නේ පිඟාන කියන කෑමද? දිවේ කියන කෑමනේ. මේ උදාහරණයක් විතරයි. ගැඹුරට ගියාම තමයි දිවෙදෙන කෑමක් නෙවෙයි ඇත්තටම මනෝවිද්‍යාන අවස්ථාව. මේ උදාහරණයක් විතරයි. ඒතුළු පිනතුනේ බලනකොට කවදාවත් නිකමවත් හිතෙනවද කටේ රස කෑම දැනෙනකොට මේ රස දැනෙන්නේ කටේ දෙන කෑම කියලා හිතනවද අපිට? අපිට නිතරම හිතෙන මොකද්ද? මේ තිනාන කියන කෑම ටික තමයි රහ කියලා කියන්නේ නේ. ඕරහාකින් අනිත් කෙනාට කැම ටිකක් දෙනව මෙන්න බලන්න හරි රහයි කියලා නේ. පිනොතනි පිඟානේ දෙන කැම රහද? පිඟානේ දෙන කැම රහ නැහැ පිනොතනි. රස කියන එක කලින් තියෙන දෙයක් නෙවෙයි. රස ඒවලේ හදලා දෙන දෙයක් පිනොතනි. ඒකට නිව තියෙන්න ඕන, රස තියෙන්න ඕන, ජීවහා සම්පස්සේ තියෙන්න ඕන, ජීවහා විඥානය හේතු ගානක එකතුවකින් ඒ මොහොතේ දිවේදී හදලා දෙන දෙයක් තමයි රස කියන්නේ. පිඟාන තියෙන දේ රහ නැහැ පිනොතනි. පිඟාන තියෙන දේ රහ කියලා නම් බලන්න පුළුවන් ඒ කැම ටික බ්ලෙන්ඩ් කරලා බටේකින් මේ හරියට දාලා බලන්න රහද කියලා. රහද පිඟාන තියෙන කැම? නෑ පිඟාන තියෙන කැම රහ නැහැ පිනොතනි. රස දැනෙන රස කියන එක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ රස අහුත්වා සම්බුතං පොත්වාන වෙයිසති. රස පෙරනොති වී හට ගන්නවා. හේතු නිසා හේතු නිරෝධින් එතනම නිරුද්ධ වෙනවා. අන්න ඒකට තමයි රසය කියලා කියන්නේ. එතකොට රූපයත් එහෙමයි, සම්ධියත් එහෙමයි, ගන්ධය, රසය, පොට්ටම්බය මේ ඔක්කොම දේවල් කිසිම දෙයක් දිගට යන දෙයක් නෙවෙයි. අපේ සිතවත්, අපේ සිතුවිලිවත් සිතවිලි කායික 52ක් තියෙන සියල්ලක්ම ඒ වගේම රූප 27ක් තියෙන 28යි මේ සියල්ලම පිනතුනේ කිසිම දෙයක් එක දිගටම තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතේ හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වෙනදී ඊළඟ දෙයට බලපෑමක් කරලා තමයි නිරුද්ධ වෙන්නේ. නිකන් නෙවෙයි. මෙහෙම යථාර්ථයක් තිබ්බට බුදුදහමේ හේතු ඇති කල්යහටගෙන හේතු නිරෝධයෙන් නිරෝධය වෙනවා කියලා කිව්වට බුදුදහමේ මේ කියන කාරණය අහේතු අපච්චතාව වහන්නට යන්නේ නැහැ. කිසිම හේතුවක් ඵලයක් නැතුව හටගන්නවා කියන එකට යන්නේ නැහැ. ඉස්සර නිර්මාණවාදී පැත්තට යන්නේ නැහැ. සියලු දේ දෙවියන් වහන්සේ නිර්මාණය කළ කියන එකට යන්නේ නැහැ. පුබ්බේගත හේතුවාදයට යන්නේ නැහැ. සියල්ලක්ම අතීත කර්මයෙන් එනවා කියන එකට යන්නේ නැහැ. ඒකට ඉස්සර නිර්මාණවාදීවත් මෙදලා පුබ්බේගත හේතුවාදිනුත් මෙදලා අහේතු අපච්චතාවාදිනුත් මෙදලා බුදුදහම මොන මතයට දෙන්නේ? ඉදා පච්චතාවේ පරිසම්පාදයේ ඉදි ඉමස්මින් සති ඉදම් හෝති. මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. ඉමස්මින් අසති දන්න හෝති. මේ නැති කල්ලි මේ නැති වෙනවා. ඉමස් උප්පාදා ඉදම් උපජ්ජති. මේ හට ගැනීම මේ හට ගන්නවා. ඉමස්ස නිරෝධා ඉදම් නිරෝධති. මේ නිරෝධ වීමෙන් මෙහි නිරෝධෙත්පත් වෙනවා. එතකොට බුදුදහම සියල්ලක්ම ලෝකේ නිර්මාණය කරනවා කියන ඉස්තර නිර්මාණවාදයට යන්නේ නැහැ. ඒ වගේම සියල්ලක්ම පෙර කර්මෙන් වෙනවා කියන කුඹේකට හේතුවාදයට යන්නේ නැහැ. අහේතු අපච්චතාවාදයට යන්නේ නැහැ. කිසිම දෙයක් අහන්නේ මුකුත් නැතුව පහල වෙනවා කියන මතයට යන්නේ නැහැ. භෞතිකවාදී පැත්තට යන්නේ නැහැ. ඈ හිතන්නේ ඔක්කොම භෞතික දේවල් විතරයි තියෙන්නේ කියන ඒ මතයට යන්නේ නැහැ බුදුදහම. ඒ විතරක් නෙවෙයි විඥානවාදී පැත්තට යන්නේ නැහැ. මේ හැම දෙයක්ම මනසින් නිර්මාණය කරගත්තයි කියන ඒ මතයට යන්නේ නැහැ වෙනද. රූපයක් කියන එක බුදුදහමේ පනවන අප මනසෙන් විදිහට අපට කියන්නේ අප ස්කන්ධ පංචකයක් පරිහරණය කරන අය. අප පංච ඕකාර භවයක සත්‍යයන් අපි. ඔව් අපට පංචස්කන්ධයක් පරිහරණය කරන සත්‍යයන් විදිහට අපට රූපස්කන්ධයක් පැන වෙනවා. හැබැයි ඒක පින්නතුනේ දිගට තියෙන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම හේතු වෙති කල්ලි හටගෙන හේතු නිරෝධේ නිරෝධන දෙයක් මේ තියෙනවා. මෙන්න මේක පින්නතුනේ දකිනකොට මේක දකින දකින්න හිතගෙන හැම අරමුණක් පාසාම මේක දකින එක තමයි අපේ ජීවිතේ පුහුණුව බවට කරගන්න ඕන. මුලදී ටිකක් අමාරුයි මේක. නමුත් පින්නතුනේ කලක් මේක හුරු වෙන ටිකෙන් ටික මෙතෙන් දෙකපාරේ යන අමාරු නිසා තමයි අප සමත භාවනා පඩන්නේ. අනේ සමත භාවනාවට පුහුණුවක් වෙන්න තමයි අහසුවක් වෙන්න තමයි අපි සීලය සම්පූර්ණ කරන්නේ. ඒ සීලය හටගන්න පුහුණු කරන්න වීර්යය හටගන්න තමයි අපේ ශ්‍රද්ධාව ලබා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්නේ. ධර්ම ශ්‍රවණය කරනකොට අනේ මේ ධර්මයෙන් හරියට මම පිළිපැද්දොත් මට දුකෙන් නිදහස් වෙන පුළුවන් නේද කියන විශ්වාසයක් අපට හට ගන්නට ඕන. මම මගේ ජීවිතේ කරන දේවල් වලින් වටිනාම දේ තමයි මේ දහම වෙනුවෙන් කරන කැපවීම කියන දේට එන්න ඕන පිළිතුරු. ජීවිතේ වනායක දේවල් කරනවා නේනේ. නෑ කියලා බලම් කරගෙන තියනවා ළමගෙන තියනවා. ඊළඟට සීලම් දයට වඩා පිළිතුරු වටිනාම දේ මොකද්ද? ධර්මය. අන්නේ ධර්මයේ තමගේ ජීවිතයේ ඉහළම තැනින් වටිනාම තැනින් ඔබ තියාගන්න ඕන. ඒ සඳහා ලොකු විශ්වාසයක් හට ගන්න ඕන. මේ ධර්මයේ නේද බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ. මේ ධර්මයේ අහලා නේද පටාචාරා කිසංගෝතු වෙනේ දුක නිදහස් වුණේ. මේ ධර්මයේ වෙනුවෙන් නේද එදා රට්ටපාල හාමුදුරුව වෙනයි සිළු සම්පත් ඇතුළේ මහණුනේ. මේ ධර්ම වෙනුවෙන් නේද එදා සරියුත් මුගලමාදී මහා ප්‍රඥාව යුක්ත අය පැහැදුනේ මෙතෙන්ට නේද කියන ඒ විශ්වාසය ඇති කරගන්නට ඕන. අනේ විශ්වාසයත් එක්ක තමන්ගේ ජීවිතේට ලැබුණු වටිනාම දේ ධර්මේ වටපත් කරගන්නට ඕන. ඒක තමයි කියන්නේ ධම්මදීපා වික්‍රමේහ ධම්මසරණා ඥානසරණා ධර්මයේ දිවිනා පහන කොට වාසය කරන. මෙන්න මේ ධර්මයට කොයිතරම් තමන් විශ්වාසය ඇති වුණාද ඒ ධර්මයේ තියෙන සම්දිත්තික අකාලික කියන ගුණ පිළිබඳව තමන්ට කොච්චර විශ්වාසනීයත්වයක් ඇති වුණාද කියන කාරණය මත තමයි මේ ධර්මෙහි ඉදිරියට යන ශ්‍රද්ධාවක් වීරියක් හටගන්නේ. අන්නේ ශ්‍රද්ධාව සහ වීරියෙන් මේ ධර්ම ඉදිරියට යනකොට තමාටම මේ ධර්මයේ ප්‍රතිඵල ආනිසංස පේන ගන්නවා. තමන් දුක නිදහස්න ආකාරය පේනවා. තමන් එන්නේ මහත්්‍යාත්ම සතුට වැඩි වෙනවා. මෙන්න මේ සතුට කොයිතරම් වැඩි වෙනවාද කියලා තමන්ට බලා ගන්න පුළුවන්. මේ සතුට වැඩි වෙනකොට ඔබ ඔබේ ළඟම ඥාතීන්ට මේ ධර්ම දෙන්න කොච්චර උත්සාහ කරනවාද කියන කාරණා. ඔබ කොයිතරම් ධර්ම තේරුම් ගත්තද? කොයිතරම් ධර්ම පුහුණු කරනවද? ඒ පුහුණු කරන ධර්මයේ ප්‍රතිඵල කොච්චර ලබාගෙන තියෙනවා කියලා බලන්න කොහොමද? ඔබේ ළඟම ඥාතීන්ට මේ ධර්ම දෙන්න ඔබ කොච්චර උත්සාහ ගන්නවාද කියන කාරණය. ඔබට හිතෙනවා නම් ඔබේ දරුවානේ දරුවෙක් ඉතින් පන්ති යන තියෙනෝනේ, දරුවෙ ඉතින් ලොකු වෙලා ඔක්කේ ඉපදි. අනේ දරුවෝ නිදෙන්නේ, දරුවෝ එකංගෙන හොඳනේ, අද නිමඩු දවසනේ. මේ මොනම හරි කතාවක් ඔබට හිතෙනවා නම් ඒ කියන්නේ ඔබ මේ මට්ටමට තාම ඇවිල්ලා නැහැ. ඔබේ ශ්‍රද්ධාව තියෙනව නැත්තේ නැහැ. නමුත් මේ ධර්මයේ තියෙන සංදිත්තික අකාලික බව පිළිබඳව ඒ සැලකියුතු මට්ටමේ විශ්වාසයට අපි තාම ඇවිල්ලා නැහැ. එතෙන් තාවනම් පේන තුන අනිත් කෙනෙක් බලෙන් හරි එක්කන් එනවා. සල්ලිදීල එක්කන් එන පුළුවන් නම් සල්ලිදීල හරි එක්කන් එනවා. හැබැයි එකෙන් කියන්නේ වෙන දේවල් කරන්නේ ඉගෙන ගන්නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. ඒ ඉගෙන ගැනීම ආදී කටයුතු කරද්දී ඒ දරුවාට දෙන්න පුළුවන් වටිනාම දේ දෙනවා. අන්න ඒ නිසා තමයි ඔබ අහලා ඇති සමහර ශ්‍රාවිකාවන් සීවලි හාමුදුරගේ අම්මා සුප්පාවාසාව, ඒ වගේම භද්‍රකිල කුමාරේ කිටියේ කුමාරේගේ අම්මා, ඒ වගේ අය දරුව ලැබෙන කලින් සෝවාන් වුණේ. එතකොට දරුව කුස පිළිසඳගත් දවස ඉඳලාම ප්‍රාර්ථනා කරන්නේ අනේ මගේ දරුවටත් මේ ධර්මය මන් දෙන්න ඕන කිය කියමයි බඩට ගන්න. දරුව බිහි වුණු දවස ඉඳලාම බලන්නේ හාමුදුරු කන ගස්සන්න. අන්න පිනුතුනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒක. බද්දර කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරන්ගේ අම්මගේ අම්මා කුඩා කාලේ ඒ අම්ම තාත්තා ගැන මේ කුඩා කුමාරයා පස්සේ කාලේ සඳහන් කරන මහාන වෙලා වැඩිහිටි බෙටපත් වුණාම සඳහන් කරනවා මේ බද්දර හාමුදුරුව තමගේ දෙමව්පියන් ගැන. මගේ අම්ම තාත්තා දෙනට මුලින් දරුවෝ හිටියේ නැහැ. හුඟක් බාර හර වෙලා තමයි අපේ දෙමව්පියන්ට මාව ලැබුණේ. මං කුඩා කාලේ හරිම ලස්සනයි. ලස්සන නිසා මට බද්දර කියලා නම තිබ්බේ. මට ආදරේ වෙනිකමට මාව බිම තිබ්බේ නැහැ, වඩාගෙන මම හැදුවේ. එහෙම හදපු මාව අවුරුදු 7ක් පිරෙන දවසේ, මගේ 7 වෙනි උපන්දින දවසේ අම්මා මාවත් වඩාගෙන බුදුහාඳුරුවම වෙන්න ආවා. බුදුහාඳුරන්ට මාව ලවා වැඳෙව්වා. මට ආශිර්වාදය ලබා දුන්නා. ලබා දීපු මගේ අම්මා බුදුහාඳුරට මාව හඳුනා දුන්නා. බුදුහාඳුරනේ මේ දරුවා අපි ලබා ගත්තේ වාහ බාරහාර වෙලා. වාහල් ගිහිල්ලා තමයි අපිට ලැබුණේ. ඒ දරුවෝ හරි ලස්සන නිසා අපි බද්දර කියලා නමක් දීුවා. අද දරුවගේ හත් වෙනි උපන්දිනේ අපේ දරුවෝ වහන්සේ වෙත රැගෙන ආවේ මේ ලෝකෙ ලබා දෙන්න පුළුවන් වටිනාම දේ දෙන්න කියලා. බුදුහාඳුර හොඳට බැලුවා මේ කුමාරයා දිහා. බලලා ළඟ හිටියේ සැරොත් හාමුදුරුවන්ට කියනවා මේ දරුවෝ මහාන කරන්න කියලා. උදේවරුේ මහාන කළේ හවස්සේදී මේ කුමාරයා රහතන් වහන්සේ කෙනෙක් වෙනවා බලන්න කියලා. සත්‍යවෙදින් දරුවෝ පින්නතුනි ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක්ගේ ලක්ෂණය මේක. ඊටාම ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒක දීතු සූත්‍රය සහ ඒක පුත්ත සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවා නම්, ශ්‍රද්ධාවන්ත කියන්නේ සෝතාපන්න මට්ටමේ සායවා ගැනීම කියන. ඔබත් ඒ වගේම ශ්‍රද්ධාව තිය නැත්නම් තමයි. ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට එකම පුතෙක් නම් ඉන්නේ, ඒ පුතාගේ නිල්ලීමක් කරන්න. මොකද නිල්ලීම? දොස්තර කෙනෙක් කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන කියලාද? නාසායතන විද්‍යාඥයෙක් වෙන කියලාද? නෑ වෙනතුනේ. ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත ගෘහපති හරි හත් තාලවක හරි වගේ වෙන්න කියලා. චිත්ත ගෘහපති හරි හත් තාලවක හරි වගේ ඒ දෙන මනගම වෙච්චනේ. ඒ පුතා කවදාද දවසක පැවිදි වෙන කැමති නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද්ද? පුතේ කොහොම හරි සරුත් හාමුදුරුව හරි මුගලන් හාමුදුරුව හරි වගේ වෙන්න කියලා දේශනා කරා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට ඉන්නකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. මොකද්ද ඉල්ලීම? ඒ තමයි දුවේ කොහොම හරි කුජුතරම හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. ඒ දෙන්නම අනාගම වෙලි හිටියයි. කුජුතරා කියන්නේ ඇගේ නම උත්තරා. ඇයි කුදු කෙනෙක්, ලස්සන කෙනෙක් නෙවෙයි. දැන් අපි නම් කියන්නේ රූප රජිනිය වගේ වෙන්න නේ, එහෙම නෙනේ. තිනතුනේ බලන්න මේ අම්මට කියන්නේ අර කුදු කෙනා වගේ වෙන්න කියලා. කුදු කෙනා කියන්නේ ශරීරයෙන් කුදු එක නෙවෙයි, මානසිකව අනාගාමී කෙනෙක් බවට යන්නට ඔබේ දරුවාට ඔබේ දියණියට ඔබ මඟ පෙන්වන්න ඕන, ආශිර්වාද කරන්න ඕන, සුබපතන්න ඕන. අන්නේ දේනිය යම් කිසි දවසක පැවිදි වෙනවා නම් ඒ දියණියගෙන් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි කේමාව හරි උප්පලවන්නව හරි වගේ වෙන්න කියලා ඒ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න කියලා. මෙන්න මේක තමයි පින්වතුනි බුදුදහමේ පරමාදර්ශය. මේ හැම දෙයකින්ම කරන්නේ අප මේ දහම ගැන විශ්වාසය ඇති වුණා නම් අපේ ජීවිතේ ඉහළම තැන තියෙන්නේ මෙන්න මේ දහමේ පින්වතුනි. දහම පිළිපැදීම. අනෙතෙන් අපි එනකොට අපේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අපේ කුමන රැකියාවක් කළා, ලෝකෙ කොහේ ගියා, කොයි වැඩේ කරමින් හිටියද ධර්මයෙන් එක තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේකෙන් කියන්නේ ඔබ කරන රැකියාවෙන් අත්තරලා ධර්මයෙන් පිළිබඳින කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්නවා. ඔබ පාසල කෙනෙක් නම් මේ දරුවෝ ඉන්න පාසල නෑ, සෙල්ලම් කරන්න නෑ. ඊමත් කරන් දරුවට දෙන්න. තව කීන වැඩිපුරක් දෙන්න. සටන් ක්‍රමයක් පුළුවන් නම් පුරුදු කරන්න තමයි ආත්ම ආරක්ෂක දේවල්. පිළිනම් පුරුදු කරන්න. ඒව කරන ගමනොත් මේ දර්ශනය තමයි ඔළුවේ තියෙනට ඕන. ඒ දරුවා විශ්වවිද්‍යාලේ ඉන්නවා නම් ඒ කාලෙත් මේ දේ තමයි එළියට හිතේ තියෙන්නේ. මේ දර්ශනයත් එක්ක ඉන්න ගමන් ඒ දරුවා අධ්‍යාපනයත් ළඟනවා, හිතක් දියුණු කරනවා. මේ දරුවා කවදා හරි දවසක ලෝකෙ ඉහළම රටකට යන්න පුළුවන්. එදත් මේ දරුවා කොහොමද කරන්නේ ඒ දෙමයි. ඕ රැකියාවක් කළාට ඕ මනසින් ධර්මයත් එක්ක ඉන්නේ දුක නිදහස් වෙමින්. ඒ විතරක් නෙවෙයි අනිත් අතට තමා යන යන තැන හැම දෙනාටම මේ දහම දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔව් පැවිදි වෙන මොන්නේ ගිහි කෙනෙක් වුණත් අර රැකියාව කරද්දී මේ පෘථිවිය මත නෙවෙයි ඇතැමිට ඒ දරුවා වෙනත් ග්‍රහලෝකයකට අභ්‍යවකාශයට යන දරුවෙක් වෙන්න පුළුවන්. අභ්‍යවකාශයට ගියත් ඒ යන ගමනත් ඔහු ධර්මයේ පුහුණු කරමින් යන කෙනෙක් වෙනවා. ඒ වගේම අභ්‍යවකාශයට යන්න පුළුවන් නම් ඒ සත්ත්වෙ හිටියත් ඒ සත්ත්වයටත් මේ ධර්මය දෙන්න බලාගෙන ඔහු එදාට යනවා. ඔය සල්යම්බක නගස් නෙවෙයි යන්නේ. ඔහු කිසිම දෙයක් තමාගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කර ගැනීම සඳහා නෙවෙයි කරන්නේ. ඔහු කරන ජීවිතේ හැම දෙයක්ම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පාදක කරගෙන ඔහු ඒ තෙරුවන ඉහලින් තබාගෙන දුකෙන් නිදහස් වීම අරමුණු කරගෙන මේ සද්ධර්මයේ ආශිර්වාදයේ ආනිසංස ලබා ගැනීම තමයි ඔහු ජීවිතයේ සියලුම දේවල් කරන්නේ. ඔහු තමයි ජීවිතයේ සතුටින්ම ජීවත් වෙන කෙනා වෙන්නේ. ඔහු ලෝකෙ කොච්චර ඉහළ රැකියාවක් ගත්තා, කොයි තරම් ඉහළ වැටුපක් ගත්තා, කොයි තරම් යාන වාහන පහසුකම් ගුවන් යාන Tamanටම ගුවන් යාන හිමි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලම වඩා ඔහුගේ සැපත, ඔහුගේ සතුට, ඔහුට වටිනාම දේ මොකද්ද? ධර්මයේ දාන. ඒ තරක් නේ ඔහු මේ යන ගමන් මගේ සියලු දේවල්ට ඔහු මේ රකින ධර්මයට උට ආශිර්වාදයක් වෙනවා. ඒ තරක් නෙවෙයි ඔහුගේ අධ්‍යාපනය, ඔහුගේ බුද්ධිය, ඔහුගේ ශරීර ශක්තිය, ඔහුගේ රූප සම්පන්නිය, ඔහුගේ කටහඬ මේ සියලුම පාවිච්චි කරන කුමක් සඳහාද? මේ සියලුම පාවිච්චි කරන පින්නතුනේ මේ සද්ධර්ම නිරෝධය කියන. ඔහුට වෙන කරුණක් නැහැ. මෙන්න මෙතෙන් කියනවා පින්තුනි. අප ධර්ම තේරුම් ගත්ත දවසට අපේ සියලුම දේවල් අප ධර්ම වෙනුවෙන් හරියට ගඟට යන ජලය මොහොතට යන වගේ මේ සද්ධර්මයේ නැමැති ගංගාව නිර්මාණි නැමැති සාගරය කරා යන මේ ගමනට අපේ සියලුම ශක්තියෙන් මේ සද්ධර්ම ගංගාවට අපි එකතු කරනවා. මෙන්න මේක තමයි අපේ ආධ්‍යාත්මික ප්‍රාර්ථනාව. ආධ්‍යාත්මික සිහිනය වර්ධනය කරන පිණිසයි ආඥාන ගමනේදී සතිපට්ඨානය කියන කාරණේ බෙහෙම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන ගැන කියන්නේ කාරණා කිහිපයක් ඉස්තර කරනවා. සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේ පැහැදිලි කරනවා. විභංග කියලා සූත්‍රයක් තියෙනවා. එහි දැක්වෙනවා සතිපට්ඨානං වූ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදඤ්ඤ කියලා. මහණෙනි මා නබලාට සතිපට්ඨානය දේශනා කරනවා. සතිපට්ඨාන භාවනාව දේශනා කරනවා. සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවන් දේශනා කරනවා කියලා දේශනා කරනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි විශේෂ කාරණා දෙකක් තියෙනවා. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා. ඔබ නිතර දහම අහන අය, නිතර දහම පුහුණු කරන අය මෙන්න මේ කරුණ ගැන ඉතාම අවධානයෙන් ඉන්නට ඕන. මේ දෙකේ වෙනස මොකද? දෙක සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියන කාරණය. සතිපට්ඨානය කියන්නේ පින්නතුනි වර්තමානයේ තුල හිත තියාගෙන කිසියම් භාවනා අරමුණක සිත සමාධිමත් කිරීම. දැන් මේක දිහා බලලා මේක සතර මහා භූත රූපලින් හැදිලා තියෙනවා. මේක පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මේ අරමුණු කරගෙන ඔබ බලනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ නැත්නම් එකක් දිගට හිතනවා. පඨවි කියන මේ හලු ගතිය දැනගතියම ඒකම අරමුණු කරගෙන හිත සමාධිමත් කරනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ බුදු ගුණයක් බුදුහාමුදුරුවෝ වැඩ සිටින මාකින අදහසින් අරහන් කියන එක අරමුණක් දිගටම සිහි කරනවා. නැත්තම් සියලු සත්‍යෝ සෝපත්‍යත්වා කියලා සෝපත්‍යත්වා කියලා ඒ හැම තැනදීම අප රූපයක් ඉදිරිපස නිර්මාණය කරගන්නවා. අන්න ඒක අරමුණු කරගෙන ඒක පාදක කරගෙන තමයි අප මේ යරියෙහි සිහිය යොදලා හිත සමාධිමත් කරගන්නේ. නැත්නම් අපි ආනාපානසතිය වඩනවා. නාසය ආසිරිත හිත තියාගෙන සතියේ පරිමුඛන්ව පටබැද්දුවා. සෝසතෝ වාස සති, සතෝ පස සති, දීගං වාස සන්තෝ, දීගං අස සාමිති පජානාති, දීගං වාස සන්තෝ, දීගං පස සාමිති පජානාති. රස්සං වා සම්පකය පරිසංවේදී, තස්සං වාය බයං කාය සංකරණ ආදි වශයෙන් මෙන්න මේ හුස්ම රැල්ල භෞතික වශයෙන් හිතමින් අන්නේ ස්වභාවයේ හිත තියෙනවා. මේ හැම භාවනාවක් පිනුතේ සමත භාවනාව. මේ භාවනාවට කියන්නේ සතිපට්ඨානය කියලා. මේක සම්මුති සත්‍ය තුළ ලෝක විවහාරයේ තුළ හිත තියලා නීවරණ දුරු කිරීම සඳහා හිත සමාධිමත් කරන ක්‍රමය මේක. මේක සතිපට්ඨානය. මේක සමත භාවනාව. සමත භාවනාව යන්නේ සම්මුති සත්‍යයත් එක්ක ලෝක විවහාරයත් එක්ක. දැන් මේක වඩනකොට අපි කලබල වෙන්න ඕනේ නැහැ. සීල සත්‍ය සෝපත්‍යත්ව ආගෙනකොට ආත්ම දුස්කිය දුර බැරි වෙනවද? ඒමේ තර්ක මේකෙදි කරන්නේ නැහැ. ආරම්භයේදීම ඉනිමඟ මුලදීම ඉනිමඟයි කරන්නේ. ඉනිමඟින් ගහට ගිහින ඉනිමඟයි කරන්නේ. ඔරුවෙන් යන්න කලින්ම මෙගොඩ තිමොරු වයින් කරොත් ඒගොඩ වෙන්න වෙන්නේ නැහැ. ඔරු වයින් කරන වෙලාවක් තියෙන මෙගොඩට ගිහිල්ලා ඉනිමක අයින් කරන වෙලාවක් තියෙන ඉනිමකෙන් ගහට නැගලා ඉවර වෙලා ඉනිමක අයින් කරන අයින් කරන්නේ මේ ආරම්භයේ ආරම්භයේදී මාප අවිද්‍යාව සම්පූර්ණ දුරු කරන්නේ නැහැ ආරම්භයේදී අපි දන්නවා අවිද්‍යාව මගලන තීර කියලා ඒ අවිද්‍යාව දුරු කරන් තමයි මේ ගමන පියන්නේ ඉහළ ගාමීයේදී අවිද්‍යාව ත්‍යාගෙන සම්මුති සත්‍ය තුළ ඉඳගෙන අප මේ හිත සමාධිමත් කරන ක්‍රමය මේක සමතය මේක සතිපට්ඨානය මේක සම්මුති සත්‍ය තුළ පදනම් වෙලා තියෙන්නේ මේ තුළ තවදුරටත් අවිද්‍යාවක් තියෙනවා පේනතුනි මේ මාර්ග සත්‍ය වඩන වෙලාව මාර්ග සත්‍ය වඩනලා සම්පූර්ණ අවිද්‍යාව දුරු වෙච්ච වෙලාවක් නෙමෙයි අපි ලිඳක් ළඟට යනවා නම් අපි මඩක මඩවලක වැඩිලි ඉන්න අපි මඩ සෝදගෙන ලිඳ ළඟට යනවා නම් අපි මඩෙන් එගොල්ලට ආපු ගමම්ම අපි එකපාර තෝයක් අරගෙන ඇඟ බෙදා ගන්නෑ අපි මඩ ටික ටිකක් ගසලා දාලා ටිකෙන් ටික අය ගසලා දාලා වතුර ළඟට ගිහිල්ලා වතුර නාලා සබන් ගාලා ආයි නාලා තමයි අපි අර තෝයෙන් පියදාන්නේ ඒ වගේ තමයි දැන් අපි මේ මඩ ගොඩේ ඉඳලා පොඩ්ඩක් නැගිටිච්ච වෙලාවේ මඩ ගොඩෙන් නැගිට්ට වෙලාවෙම තෝයක් අරන් ගේන්නේ කියලා කියනවාද අපි ඇඟ බෙදාගන්න නෑනේ කපාර කොට විඤ්ඤාණ දුරු කරන්න බෑ ඒ සඳහා අප සීලෙන් ටිකෙන් ටික සිල්වන්ත වෙනවා කාය වාචික සංවරය අන්නේ සීලය ඇති කරගෙන ටිකෙන් ටික ඉහළට යනවා ඊට පස්සේ ළඟ ළඟට යනවා ඇඟ සෝද ගන්න වගේ මේ සමාධියෙන් අපි සමාධි අරමුණෙන් අපේ අරමුණ ටික අපි සෝද ගන්නවා සෝදගෙන නැවත සමංගාල ආහයේ සෝද ගන්නවා නැවත නැවතත් අප පිරිසිදු වෙනවා සමත භාවනාවේ අන්නේ සමත භාවනාවෙන් පිරිසිදු කරගන්නා හිතෙන් අපේ සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යථා භූතං අජානාති කියන විදිහට හිත සමාධිමත් වුණාට පස්සේ අප මොකද කරන්නේ සතිපට්ඨාන භාවනාව පුහුණු කරනවා ඒ මොකද්ද ඒ තමයි විදර්ශනා භාවනා වඩන වෙලාව අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන වෙලාව අන්නේ හිත සමාධිමත් වුණාම ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥාන අනිත්‍යයි චක්කු සංපස්සේ රූප සංඥාව රූප සංකේතන ආදී මේ අර අතීතේ නිරෝධ වෙච්ච කර්ම එකේ අරගෙන එහි නිරෝධේ බලනවා බලන්න බලන්න මොකද වෙන්නේ අර ස්පර්ශ සමුදයන් තියෙන අපේ අර කලින් අහලා දැකලා සුවඳ රස ආදී ගත්තු අපි ඒව තාම තියේ කියලා හිතාගෙන හිටිය අපි ඒ නිරුද්ධ වෙච්ච අතීතයේ බැඳලා හිටිය අපි අන්නේ ටිකෙන් ටික ගැලවිලා යනවා ඔව් සත්‍ය දකින දකින අපි අර දේවල් නිදහස් වෙනවා ඒ අතීත රූපේ නිදහස් වෙනකොටම නිදහස් වෙන මොහොතින්ද එහෙනම් දන්නවා මේ ඉදිරිපස තියෙන රූපේ මේ මොහොතේ ඇත්තරම තියෙන දෙයක් නෙවෙයි දැන් මේ සම්පූර්ණයෙන්ම හිස්සෝ ලෝකයේ කොයි මම මේ අවිද්‍යාවෙන් පරිහරණය කරන්නේ කියලා පින්නතුනි බුදුහාඳු මහත් දේශනා කරනවා නැගිනීර පැත්තෙන් ඉරපායනකොට බටහිර පැත්තේ පොළවක් තියෙනවා නම් එයාර නැගිනීරින් පායන ඉර බටහිර තියෙන පොළවේ වදිනවා බිත්තියක් තියෙනවා නම් ඒ බිත්තිය වදිනවා ජලාශයක් කියනවා නම් ඒ ජලාශය වදිනවා ඒ මුකුත් නැත්නම් ඒ අර නැගෙනහිරින් හැම නැ හිරු සෙවණැල්ල වදින්න තැනක් ඉතුරු වෙන්නේ අන්න ඒ වගේ තමයි අපට ඇහැට රූපයක් පේනකොටම අපි ඇස නිරුද්ධ වෙලා කියලා දකිනවා නම් රූපේ නිරුද්ධ වෙලා කියලා දකිනවා නම් අපට ප්‍රියමනාප දෙයක් ඉතුරු වෙන්නේ චක්කුන් ලෝකයේ තිය රූපං සත් රූපං එත්තේ සාතන්හා උපජ්ජමාන උපංජති එත්ත නිවිසමාන නිවිසති රූපං ලෝකයේ පිය රූපං එත්තේ සාතන්හා උපජ්ජමාන උපංජති එත්ත නිවිසමාන නිවිසති අපට යම් කිසි දෙයක ඇලීමක් ඇති වෙනවා නම් ඇලීම ඇති වෙන තියෙන්නේ වාසය කරන් තියෙන්නේ එක්ක ඇසේ එක්ක රූපේ එක්ක චක්කු විඥානේ එක්ක චක්කු සංපස්සේ එකෝචාව සම්බය වේදනාවේ එක රූප සංඥා රූප සංචේතන රූප විතක්ක රූප විචාර රූප තණ්හා තණ්හා මෙන්න මේ 10න් එක තමයි අපට හිත රැඳෙන මේ 10ම අපි Nirodhe දකින්නත් එක්කම මේ කිසිම තැනක අර නැගෙනහිරින් පායන හිරු ඡායාව බටහිර කිසිම දෙයක් නැති තැන පතිත වෙන්න නැතු වගේ අපේ තෘෂ්ණා පතිත වෙන කිසිම දෙයක් මේ ලෝකෙ ඉතුරු වෙන්නේ අන්නේම ඉතුරු නොවෙනානම් අපට රූපම් ලෝකේ එත්ත පහියමානා පහියති මේ තණ්හාවක් තියෙනවා නම් මෙතනමයි ප්‍රහින කරන්න තියෙන්නේ ඇත්තේ නම් ආසා නැතිවන්නේ ඒ ආසාව ප්‍රහින කරන්න තියෙන ඇසේමයි එත්තේ සහ තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති එතකොට දුක්ඛ සමුදය පටිච්චසමුප්පාදයේ අනුලෝම ක්‍රමයේ ජීවිත කරගත්තෝ අපි එහි දුක ජරා මරණ ස්වභාවය තේරුම් ගත්තෝ අපි සෘතවන්දන ඇති කරගෙන අපි ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වූ ගමනකටයි දැන් මේ සෝදානම් වන්නේ අවිජ්ජහයත් වේව අතේ සිවිරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධ වාදී මෙන්න මේ ගමන මඟ වෙතයි අප දැන් මේ අපි ගිහින් මෙන්න මෙතන පින්නතුණ අප මේ සාකච්ඡා කළේ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදා කියන කාරණය. එතකොට සතිපට්ඨානය කියන්නේ මොකද්ද? වර්තමානයේ තුල හිත තියාගෙන සම්මුති සත්‍ය තුල පදනම් කරගෙන කිසියම් සමත අරමුණක හිත පිහිටුවාගෙන නීවරණ දුර වෙන විදියට හිතේ සිහිය සහ සමාධිය දිනු කරලීම. අන්නේම දිනු කරගත්තට පස්සේ ඒ සමාධිමත් වෙච්ච සිතින් මේ අත්කන්නාසාදී ආයතන වල රූප ශබ්දාදී අරමුණු වල චක්කු විඥානාදී විඥානයන්හි හට ගැනීම නිරෝධය සමුදේ වේ දැකීමන කියනවා සතිපට්ඨාන භාවනාව කියලා විදර්ශනා භාවනා කියලා. ඒ නිසා පින්නතුනේ අප නිතරම තේරුම් ගන්නට ඕන තමන් කිසියම් භාවනාවක් වඩනවා නම් තමා ඒ භාවනාවේ මේ මොහොතේ වඩන්නේ සමතයේද විදර්ශනාවද කියලා. නැත්නම් සතිපට්ඨානයේද සතිපට්ඨාන භාවනාවද මම මේ වෙලාවේ වඩන්නේ කියලා බලනවා. ඒ වගේමයි විදර්ශනා වඩන වෙලාවේ පින්නතුනි හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. හොඳටම මතක තියාගන්න. විපස්සනා වඩනකන් බලන්නේ මේ වඩන්නේ උපාද නිරෝධයේද අනුපාද නිරෝධයේද කියලා. ඔබ ඊතාම සුළු රූප කලාපයක් තත්පරයකට කෝටි ගණනක් වෙනස් වෙනවායි කියලා බැලුවත් බලන්නේ මොකද්ද? උපාද නිරෝධය බලන්නේ. උපාද නිරෝධය බලන්නේ. විදර්ශනාට ආවෙන්නේ නැති වෙන තුන. අපි නැති දෙයක් අවිද්‍යාවෙන් ඇතැයි කියලා අරගෙන ඒක කෝටි වාරයක් හැරෙනවා බිඳිනවා කියලා බලනවා වගේ වෙනවා. හරියට කුඹරක මිනිස්සෙක් වගේ ඉන්න සතෙක් හදලා ඉන්න වෙලාවේදී ඒ සතා මිනිස්සෙක් කියලා හිතලා අනේ මේ සතා මැරෙනවා මැරෙනවා මැරෙනවා කියලා බලනවා වගේ වෙනවා. සතෙක් ඇත්තෙම නැහැ. නැති සතෙක් අපි අවිද්‍යාවෙන් අරගෙන ඒ සතාගේ අපි මරණය මෙනෙහි කරනවා. අනේ වගේ මෙතනත් පිනතුනි අහකටම බලන වෙලාවක් තියෙන සතර මහා භූත රූප වශයෙන් බලනවා අපි. ශරීරයක් ගත්තොත් දෙදෙස් කුණ වශයෙන් බලනවා අපි. ඉරියාපද වශයෙන් බලනවා. නව ජීවිතික වශයෙන් බලනවා. ඒක පිනතුනි සමතය. ඒක විපස්සනාව නෙමෙයි. අන්නේ සමතයෙන් හිත සමාධිමත් කරගත්තට පස්සේ අත්තිකා යෝතිවා අනන්ත සති පච්චපටිතා හොති. නැචකින්ති ලෝකේ උපාදීයති. අන්නේ තෙන්දි යෝ කිසිම දෙයක් උපාදි වශයෙන් නොගන්නා විදියට සමුදේ ධම්මාන පස්සේ විහෙරති වය ධම්මාන පස්සේ විහෙරති කියන එක ඔහු බලන්න යන මාර්ගයක් වශයෙන් තමයි ඔහු මේ සමතය වඩන්නේ. ධාතු මනසකාරය වඩන්නේ ධාතු මනසකාරයම නිවන් දකින්න නෙවෙයි ධාතු මනසකාරයෙන් හිත සමාධිමත් කරගෙන ඒ සමාධිය පාදක කරගෙන මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න පහසුවක් වෙන්නයි අප මේ ධාතු මනසිකාරය, මේ ඉරියාපත, මේ ආනාපාන සතිය, මේ පටිපුල මනසිකාරය, මේ නවසීවතකයේ මේ සියලක් වඩන්නේ සමත භාවනාවක් විදියට, සතිපට්ඨාන විදියට, සම්මුත් සත්‍ය පාදක කරගෙන නීවරණ දුරු කරලීමේ උපක්‍රමයක් විදියටයි අප මේක වඩන්නේ කියන දැනුම අපිට තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි, අප හරියට විදර්ශනාව දැනගත්තොත් පින්නතුනි අපට ජීවිතේ දවසට වැඩි කාලයක් විපස්සනාව සමගින්න පුළුවන්කම ලැබෙනවා. ඇයි? දකින හැම අරමුණකම, ඇසෙන හැම ශබ්දයකම, දිවට රස දැනෙන හැම රසයකම, කයට එන හැම පහසක්ම අපි එනකොටම දන්නවා මේ රූපය හටගෙන නිරුද්ධ වෙලා. මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එකටත් වඩා පිනතුනි, දැන් මේ තේරුම් ගන්න දෙයට පාදක වෙච්ච අතීත රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලා කියලා බලන එක. විදර්ශනා බොහෝ විට වඩන්නේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච කාරණේ ආරම්භ කරගෙන. ඒ වගේම අපට මේ මොහොතේ ඒ අතීතයේ නිරෝධය දැකපු මේ මනෝවිඥාණයත් දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකත් මේ වෙලාවේ හේතු ඇති කල් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනා කිල් දකිමින් තමයි අප මේ ධම වඩමින් ඉන්නේ. හොඳයි, පින්නතුනි අපි ටික වේලාවක් භාවනා පුහුණු කරමු. අප දැන් නැවත සති නිමිත්ත පුහුණු කළා. ඉරියාපත භාවනා වඩන්නට දැන් අප බලාපොරොත්තු වන්නේ මුලින් අප වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන සිහිපත් කරලා ටික වේලාවක් අප සතිපට්ඨානය පුහුණු කරලා ඊළඟට පුළුවන් නැත්තම් සමග අපි ටික වේලාවක් සක්මන් භාවනාව කරන්න සූදානම් වන්නේ. ඇවිදින්න පුළුවන් පින්නතුන් අපි ටික වේලාවක් මේ ශාලාවෙත් මේ වත්තේ මිදුලේ වටේටත් රවුමක් හෝ දෙකක් අපි සිහියෙන් ගමන් කරමු. සතිමත් ඇවිදීම එකට කියන ඉරියාපත භාවනාව කියලා. අපේ ශරීරයේ ඉරියව්ව ගැන, වාඩි වෙලෙනකොට වාඩි වෙන ඉරියව්ව ගැන, නිසින්නවා නිසින්නවා මේක පදාරාති, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉරියව්ව ගැන අපි සිහියෙන් ඉන්නවා. ඒක සමත භාවනාව. ඒ වගේම හිටගෙන ඉනකොට හිටගෙන ඉන ඉරියව්ව ගැන සිහිමත් වෙනවා. ඇවිදිනකොට ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති. ඇවිදිනකොට ඇවිදින බව පිළිවන් සිහින් ඉන්නවා. සයනෝ ආසයනෝමි इति පජානාති. සැතපෙනකොට තමන් සැතපෙන බව පිළිවන්වම සිහින් ඉන්නවා. මේකට කියන්නේ ඉරියාපත භාවනා කියලා. ඒකේ මුල්ම පියවර තමයි සති නිමිත්ත. අපි මුලින් සති නිමිත්ත වුණු කරලා ඒ සති නිමිත්ත ඉඳගෙන ඊළඟට අපි තමන් ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සතිමත් වෙනවා. ඊට පස්සේ අපි හැමෙන් පුළුවන් නම් ඉන්න තැනම නැගිටිනවා ඊළඟට දෙවෙනි පියවර විදිහට අපි කිව්වට පස්සේ. නැගිටිනවන හරේ කල්පනාවෙන් හොඳට ඇස් දෙක ඇරලා තමන් ඉන්න තැන හොඳට බලලා අතපය හොඳට දිගහැරලා සැහැල්ලු කරගෙන තමයි නැගිටින්න ඕන. මොන හරි තියනවා නම් අල්ලගෙන හරි නැගිටින්න නැත්නම් වැඩෙන්න පුළුවන්. අමාරු අය නැගිටින්න එපා, ඔහොම ඉන්න පුළුවන් අය විතරයි කියනවට නැගිටින්න ඕන. එනකිට ඉතාම සිහියෙන් නැගිටින්න ඕන. අමාරු නම් ළඟ ඉන්න කෙනෙක්ගෙන් උදව්වක් හරි අරගෙන කම නැ නැගිට. හොඳයි වෙනතුනි, හොඳට සැහැල්ලුවෙන් ඉඳගන්න. අතපය හොඳට සැහැල්ලු කරගන්න. ශරීරය හොඳට ඍජුව කෙලින් තියාගන්න. වම් අතුලින් දකුණු අත තියාගෙන දැස් පහළට යොමු කරගන්න. හොඳට දිග හුස්මක් ඇතුළට ගන්න, ආශ්වාස කරන්න. පපුව හොඳට පිරෙන හුස්ම ගන්න පෙනාල පිරෙන්න මද වේලාවක් තියාගෙන ඉඳලා හිමින් හුස්ම පිට කරන්න. නැවත ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. මද වේලාවක් තියාගෙන ඉඳලා හිමින් හුස්ම පිට කරන්න. දැන් ඔබේ හිත නාසය ආශ්‍රිතව තියාගන්න දැස් අඩවන් කරගෙන සති නිමිත්තේ හිත තියාගන්න. නාසයාසිත හොඳට හිත තියාගෙන සති නිමිත්තෙහි වර්තමානය තුළ වාසය කරමින් ඔබ දැන් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න. ඉන්නගෙන සිටිමි. ඉන්නගෙන සිටිමි. නිසින්නවා නිසින්නවා මේ පජානාති. ඉන්නගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වීම. වර්තමානය තුළ හිත තියාගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සම්පූර්ණ අවධානයෙන් පසුවන මොහොත. Thank you. ඉඳගෙන සිටිමි. නාසය ආසයටව වර්තමානයේ තුළ සති නිමිත්ත පාත්වා ගනිමින් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත්ව වෙසෙන මොහොත. ඒ නිමිත්තේ මෙහිට තියාගෙන හොඳට සිහියෙන් මම දැන් ඇස් දෙක අරිනවා. දැන් ඔබේ දෑත් විවර කරගන්න. අඩියක් දෙකක් ඉදිරිපිට ඔබ ඉන්න තැන හොඳට බලලා අවධානය ඇති කරගන්න. දැන් අපි ඉරියව්ව මාරු කරන්නයි යන්නේ. සති නිමිත්තේ මෙහෙට තියාගෙන හිටගන්නයි සෝදානම් වන්නේ. හොඳයි, ඒකාකාර පහළට යොමු කරලා බිම තියලා හොඳට සිහියෙන් දැන් අප නැගිටිනටයි සෝදානම් වන්නේ. සතිමත් සිට ගැනීම සිහියෙන් හෙමින් හිටගන්න කලබල වෙනපා. නැවත ශාලාවට සිහින් ඇවිල්ලා ටිකක් හිටගෙන ඉන්න. එකපාර වාඩි වෙනවා. උන්නේ ආසනෙන් ඇවිල්ලා සතිමත් වෙලාගෙන ඉන්න. වර්තමානයේ තුළ උපරිම ලෙස සිහිය පිටුවා ගැනීම සතිමත් ක්‍රියාව පවත්වන මොහොත සිතගෙන ඉන්න විට සිතගෙන ඉන්න බව පිළිබඳව සතිමත් සිටීම නාසය ආශ්‍රිතව හිත තියාගෙන සති නිමිත්ත තවදුරටත් පුහුණු කරන්න. ඔබ ඇස් දෙක අරගෙන හිටියත් සති නිමිත්තෙන් හිත බැහැර කරන්න මේවා. අපේ සමස්ත ජීවිතය ගැනම සිහිය පිහිටුවන, සිහිය පතුරවන මූලික පියවර සති නිමිත්තයි. මගේ කය ගැන මම ඉතාම අවධානයෙන් ඉන්නවා. සති නිමිත්ත තුල හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට දැම්මම අවධානය යොමු කරන මොහොත. සතෝ වාස සති, සතෝ පස සති. නිරායාසයෙන් සාමාන්‍ය සිදුවන ආස්වාස ප්‍රස්වාසයට මා සිහිය යොමු කරන මොහොත. ආස්වාස ප්‍රසආසයෙන් අවධානයක් සහිත වෙන මේ මොහොතෙහි මා ඉන්න ඉරියව්ව ගැනත් මා අවධානය යොමු කරනවා. දැන් මා ඉරියව්වපතිය පුහුණු කරන මොහොතේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන මොහොතේ මේ ශරීරය සැකසලා තියෙන්නේ හිසකෙස් ලොන් නිය දත් සමහදී මේ කොනප කොටස් වලින්. මේ අතර මගේ ශරීරයේ වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන්නේ ඇට සැකිල්ලට. අන්නේ අට්ටික සංඥා මාධ්‍ය පුහුණු කරන මොහොතේ අට්ටේ අට්ටේ අට්ටේ මගේ මුළු ශරීරයම සැකසම ඇට සැකිල්ල මා සිහි කරන මොහොත අට්ටික සංඥා වඩන මොහොත අට්ටේ අට්ටේ ඒ අට්ටික සංඥාව තුළම මගේ හිත සතිමත් වෙන මොහොත. අට්ටි එවගේ මගේ ශරීරය පඨවි ආදී සතර මහා බෝධ රූපයන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ සතර මහා භූත රූපයන්ගෙන් මා පඨවි ධාතුව සිහි කරන මොහොත. පඨවි පඨවි ශරීරෙහි දැඩි ගතිය, රළු ගතිය. පඨවි පඨවි පඨවි සතර මහා භූත රූප අතරින් ශරීරයේ සැකසෙච්ච පඨවි ධාතුව සිහි කරන මොහොත. පඨවි පඨවි ඉතිං ජත්තං වා කායේ කයන පස්සේ විහෙරති. බෛද්ධා වා කායේ කයන පස්සේ විහෙරති. මගේ ශරීරයේ ස්වභාවයත් මේකයි, අන් අයගේ ශරීරවල ස්වභාවයත් මේකමයි. අඤ්ඤත් බෛද්ධා වා කායේ කයන පස්සේ විහෙරති. මගේ සාපිදස්තර හැමගෙම ශරීරයේ ස්වභාවයමයි. ඉතියඤ්ඤත බහිද්ධාවා කායේ කානුපස්සී විරති. මගේ පිටක් දෙපිටසේම ස්වභාවය මේකයි. මේ ශරීරය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාදාමකින් යුක්ත සතර ඉරියව් පවත්වන දෙතිස් කුණපයකින් නිර්මාණය වුණු සතර මහා භූත රූප වලින් සමන්විත මේ භෞතික ශරීරයේ ආහාර ඇති කල්හි හටගෙන ආහාර නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. සමුදය වය ධම්මානුපස්සී විහෙරති. අත්තිකායෝති වා කනස්ස සති පච්චුපට්ඨිතා හෝති. ශරීරයේ මේ ක්‍රියාදාමයක් තිබුණත් මේක අනාත්ම වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. මේක සත්‍ය පුද්ගලයක් නොවේ. නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිදු දෙයක් කෙරෙහි බැඳීමක් හටගන්නේ නැහැ. අන්සිතෝජ විහෙරති. මේ අවබෝධය සමග මා කිසිදු රූපයක ඇලෙන්නේ නැහැ. ආහාරයෙන් හටගත්ත මේ ස්වභාවය ආහාර නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් නම් ඒ ඇලෙන්නට බැඳෙන්නට දෙයක් නැති බව මම හොඳින්ම තේරුම් ගන්නවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ රූපය අනිත්‍යයි දැකීම සමගම මගේ සිත කෙලෙසුන්ගෙන් ක්‍රමෙන් මිදෙන ආකාරය මා දකිනවා. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නින්දින්දති දුක්ඛේ එහෙස මග්ගෝ විසුද්ධියා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සීලම ස්වභාවයන් හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වෙනවා. සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. අනිත්‍ය ස්වභාවයුක්ත හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සංපත වූ මේ ලෝකය දුක්ඛ ස්වභාවයට පත් වෙනවා. මේ නෝනින් දකින කෙනා කෙලෙසුන්ගෙන් නිවීමට පත් වෙනවා. මෙය පරිසුද්ධත්වයට මාවතයි. සම්මේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පස්සති අත නින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංගත දේ මෙන්ම අසංගතෝ නිවන ආදී වූ සියල්ලක්මත් අනාත්ම ස්වභාවයුක්තයි. යමෙක් මේ යථාර්ථය නුවණින් දකිනවා නම් මෙයම තමයි විසුද්ධියට නිවනට තියෙන මාවත. සාදු සාදු සාදු. හඳයි පින්නතුනි, තව ටිකකින් ඔබට විවේකී ලැබෙනවා ගිලන්පස සඳහා. ඊට කලින් අප මෙතෙක් සාකච්ඡා කරපු කරුණු අතරින් ඔබට කිසියම් ප්‍රශ්නයක් අහන්නට තියෙනවා නම් අපේ සඳහා අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්න අහනකොට හැබැයි ප්‍රශ්න අහන කෙනා පේන්න ඉන්නවනේ. පේන්නේ නැතුව හෙවුවොත් නම් මට උත්තර දෙන්න අමාරුයි. ඒ නිසා ප්‍රශ්න අහන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට පේන තැනක ඉන්න ඕන ඉඳගෙන මගෙන් ප්‍රශ්න අහන්න. දහම් ගැටලු තියෙනවා නම් අහන්නට අවස්ථාව දැන් තියෙනවා ඔබට. සතිනිමිත්ත තුළ ඉඳගෙන අපට ඇත්තටම බොහෝ දේවල් කරන්න පුළුවන්. දැන් සතිනිමිත්ත අපි හුරු කරන්නේ සාමාන්‍යයෙන් සමත භාවනා කරන කලින්. ඒකට ආරම්භයක් විදිහට තමයි සතිනිමිත්ත අපි හිත තියාගන්නේ. හිත තියාගෙන අපි භාවනා කරනකොට ටිකෙන් ටික මේ සතිනිමිත්ත සියුම් වෙලා අප කරන භාවනා කමටහන වඩාම ප්‍රකට වෙන ගන්නවා. දැන් අපි කියමු සති නිමිති ඉඳගෙන අපි ධාතු මනසිකාරය වැඩුවා කියලා. පඨවි ආපෝ තේජෝ වායු කියලා වඩනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වඩනකොට අර නාසය ආසයේ හිත තිබුණ එක ටිකක් සියුම් වෙනවා. සියුම් වෙලා අර සති නිමිත්තට ප්‍රකට වෙනවා. අර ධාතු මනසිකාරය වඩන එක වඩාම ප්‍රකට වෙනවා. ඒක කළා අපට කැමතිනම් ඒකම දිග වේලාවක් කරන්න පුළුවන් අපේ ධාතු මනසිකාරයම. යම් කිසි වේලාවක තමන්ට හිතෙනවා නම් ධාතු මනසිකාරය දැන් වැඩුව ඇති කියලා තමන් භාවනාවෙන් ඉවත් වෙන කැමති නම් ඉවත් වෙනකොටම තමන් ආගෙන කොහටද? සති නිමෙතට එන්න. දැන් තමන්ට හිත පිටන තැනක් තියෙනවා. ඊට පස්සේ සති නිමිතිකින් අනිතර දෙක කරනවා. අතු ගන්න කොට ඒ වගේම සති නිමිතිකින් තියාගෙන අතු ගන්න එක සිහින අතු ගන්න. අතු ගන්න වෙලාවේදී හිතට කෙලසක් ආවොත් ඒකත් දානවා. දැන් සති නිමිති නිසා දැන් මට දැන් කලබල ගතියක් හිතට එනවා. හිතේ වික්ෂිප්ත ගතිය. දැන් මට කෙනෙක් ගැන අමනාපයක් එනවා. දැන් මට දානයක් දෙන්න හිතෙනවා. මට දැන් ශ්‍රද්ධා සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ හැමදේම තමන් හඳුනා ගන්න වර සති නිමිතින්. ඒක ඉඳගෙන නම් ආයේ තමන් අතුමාන එක තර වගේම සති නිමිත්ත තියාගෙනම කරන්න පුළුවන්. හැමයාර මෙතන තියෙන සති නිමිත්ත ටිකක් සියුම් වෙනවා. අපාර කරන වැඩේට වැඩි ප්‍රාධාන්‍යයක් යනවා. මේක තියෙන වාසිය තමයි අප භාවනාවක් කරන වෙලාවේදී අරමුණේ ඉන්න විතරක් නෙවෙයි අපේ නිශ්චිත භාවනා කමටහනකින් බැහැර වෙච්ච හැම වෙලාවෙම අපට පිටලා ඉන්න ස්ථානයක් තියෙනවා. එතකොට අප මෙතන වැඩිපුර කාලයක් සිත පිටුවා ගත්තොතින් මේක පුහුණු කරවතින් මේකම අපේ ජීවිතය බවට පත් වනවතින් ඊළඟට තියෙන අපට ලැබෙන ප්‍රතිලාභය තමයි අපට හිත මේ ආසනය තියාගෙන වැඩිපුර කාලයක් විදර්ශනා භාවනා වඩන්න පුළුවන්. අප නිහඬ වෙන්න හැම වෙලාවෙම දැන් කතා කරන වෙලාවට සති නිමිත දිගට තියාගෙන අමාරුයි. හිත වේගින් විතරක වැඩෙන නිසා. නමුත් අනිත් හැම වෙලාවෙදිම වාගේ තමා නිහඬ වෙන්නව නම් ඒ නිහඬ වෙන්න බොහෝ වෙලාවන්හිදී සති නිමිතෙත් එක්ක ඉන්න පුළුවන්. ඇත්තටම සති නිමිත ඉන්නවා කියන්නේ වර්තමානය තුළ අප ජීවත් වෙන්නට හුරු වෙනවා කියන එක. වර්තමානයේ ජීවත් වෙන මොහොත. හැබැයි එකෙන් කියන්නේ අතීත අනාගත දේවල් සිහි කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. Tamanṭa ඕනම අතීත සිද්ධියක් මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරන්නේ සති නිමෙති හිත තියාගෙන මෙනෙහි කරනකොටම දන්නවා ඇත්තටම මේ දැන් තියෙන දෙයක් නෙවෙයි. මේ අතීතේ වැය වෙලා නිරුද්ධ වෙලා ගිහපු දේවල් මා සිහි කරන්නේ කියලා සෙන්දියක් වශයෙන් දකින නිසා ඒ ගැටි දෙයක් හැටියට යම්කට පවරලා යමකට ගැට ගන්න නෙවෙයි අපි ඒක බලන්නේ. අපි හේතුඵල ක්‍රියාකාරීත්වයක් විතරයි බලන්නේ. බලන විතරක් නෙවෙයි ඒකම සමාදාන රූපේ නිරුද්ධ කරයි මේ තියෙන්නේ. තමන්ගේම චිත කැසි ටිකක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිනවා. ඊට පස්සේ හිමින ගමන් ඕන වෙනත් වැඩක් කරනකොට කුසියේ කැම් වෙනවනම් ඒ සති නිමෙති හිත තියාගෙනම කැම් වෙන්න පුළුවන්. ඒ අතර ඕනනම් මෛත්‍රී භාවනා වඩන්න, සති නිමිත්තෙන් ඕනනම් නැගී සිටලකොට සීල සත්වෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා වඩන්න පුළුවන්. ඒ අතර ඇවිදිනකොට ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති, වාඩි වෙනකොට නිසින්නවා නිසින්නෝමි इति පජානාති, හාන්සි වෙලිනකොට සෑනවා සෑනෝමි इति පජානාති. ඒ හැම දෙයක්ම අපි මේ සති නිමිත්ත අධ්‍යයන කරනවා. මෙහෙම කරනකොට මුලදී අපි අපේ කයට අදාළ දේවල් තමයි සති නිමිත්ත අධ්‍යයන කරන්නේ. අපි හුස්ම ගන්න එක, සතර ඉරියව්ව පවත්වන එක, පටිවිආපෝ තේජෝ වායෝ ධාතු මනසිකාණය, ඊළඟට සම්පජඤ්ඤ පාමි අපි කරන වැඩ, ධාතු මනසිකාණය, නවසේවතේක මෙන්න මේ දෙයට ආශ්‍රිතව තමයි අපි කය ඇසුරු කරගෙන සති නිමිත්ත අධ්‍යයන ගණඳුනු කරන වෙලාව. ඊට පස්සේ අපි වේදනා පස්සනාවට ටිකෙන් ටික අපි යනවා. අර කයේ දැඩි ඕලාරික ගැතියන්ත එක්ක සති නිමිත්ත අපි මුලද හිටියේ. නමුත් තවත් යනකොට සති නිමිත්තෙන් ආරම්භ කරන මේ භාවනාව අපට එන කායික මානසික සැප දුක් උපේක්ෂා සාමිස නිරාමිස දුක් සැප ගැන අපි අවධානයෙන් ඉන්නවා. සති නිමිත්ත ඉන්න ගමන් දැන් අපි කියමු, දැන් මෙතන ඉන්න ගමන් ඇඟට අමාරුවක් එනවා. අපි දන්න ඇඟට අමාරුවක් තමයි, දුකක් තමයි. නමුත් මේක අපි පංචකාමයේ හොයාගෙන ගිහිල්ලා ලබන දුකක් නෙවෙයි මේක. මේක මේ අප කෙලෙස් නිවන් යන ගමනේදී ඇතිවන වේදනාවක් මේක. ඒ නිසා මේක නිරාමිස වූ දුකක්. මේක සාංශ දුකක් නෙවෙයි. නිරාමිස දුකක් කියලා හඳුනා ගන්න. ඒ වගේම භාවනා කරනකොට අපට හිතට සහනයක් සැහැල්ලුවක් දැනෙනවා. ආදී නිරාමිස සුවයක් මට දැනෙනවා. ඊට පස්සේ යම්කිසි රූපයක් දකිනකොට රූපේ ලස්සන බලලා සතුට වෙනවා. ආ මේක ඇසනේ, මේ රූපේනේ, මේක සාමිස එකක්. සාමිස සුවයක් දැන් මේ තියෙන සාමිසං වා සුඛං වේදියාමාන වේදයාමිත පජානාති. ඊළඟට කයට කවුරු හරි ගහන තට්ටු කරන හයියෙන් වේදනාවක් එන්නේ. දැන් මේක තමන්ගේ කය මත යැපිලා තියෙන්නේ. ඒක සාමිස එකක්. සාමිස දුක වේදනාව. ඒ වගේම භාවනා කරන වෙලාවේ ශරීරයට හුවා සැහැල්ලුවක් එනවා අපිට. අන්න ඒක නිරාමිස වූ සැපයක්. මෙන්න මේ වගේ සාමිස, නිරාමිස, සැප, දුක්, උපේක්ෂා මේ ආදී වේදනා ගැනත් අපි හොඳ අවධානයෙන් ඉන්නවා. මේ සති නිමිත්ත එක පටන් අරන් නමුත් වේදනා පැත්තට වැඩි අවධානයක් යොමු වෙනවා. එහෙම වේදනාව මෙනෙහි කලිවෙනට ගමන් අපිට මොකද වෙන්නේ? ආය සති නිමිත්තට එනවා. මේ සති නිමිත්ත සතිපට්ඨානේ කායගත සතිය කියන්නේ හරියට කුරුල්ලෙක් වැස්ස වෙලාවට තමන්ගේ කූඩුවට එනවා වගේ. මේක තමයි අපිට තියෙන නිවහල් නිදහස් ස්ථානය. කරදර උදුර රහිත ස්ථානය මේක. මේ කායගත සතියත් එක්ක යන මේ සති නිමිත්ත. ඇත්තටම අපිට කියලා පිළිසරණ සකසා ගන්නවා නම් අප සක්සාගත යුතු දින කරගත යුතු ප්‍රධානම කාරණයක් තමයි මේ සති නිමිත්තත් එක්ක යන සිහිය. අපට ඇතුළ ජීවිතයේ පාළුවක් දුකක් කියලා නැහැ. අපට බාහිරින් සතුට හොයාගෙන යන දෙයක් නැහැ පිනතුනි. සතුට තමයි ළඟ තියෙන්නේ. බාහිරින් ගන්න තරම් සතුටක් අපට ඊට පස්සේ පැනෙන්නේ නැහැ. බාහිර කෙනෙකුට යුතුයම් ඊට කිරීම වශයෙන් දෙයක් කරන්න පුළුවන්. නමුත් Taman දන්නවා Tamanගේ නියම සැනසීම තියෙන බාහිරින් නෙවෙයි Tamanගේ අභ්‍යන්තරයෙන් කියලා. බාහිර කෙනාට අප කොච්චර සැලකුවත් ඒ නමන සැලකිල්ලට ප්‍රතිපකාර අපට ලැබෙන්නේ නැහැ. ලැබුණාම බෙහෙත් ටිකක් දෙවි. කෑම ටිකක් දෙවි. ඇවිදින්න බැරි නම් අතින් අල්ලගෙන යයි. නමුත් ඊට වඩා ආනන්දයක් ඊට කරන්න බෑ කියනවා. ඊටු ටික අපිම තමයි කරගන්න වෙන්නේ. අන්න ඒ අනිත්‍යයට කරන්න බැරි මහා මෙහෙවර තමාගේම දෑතට ගැනීම තමයි සතිපට්ඨානය. ඒ අතරේ සතිමිත කියලා කියන්නේ. මේකට වුණාට පස්සේ පිනොතුනි අපි බාහිර ලෝකයෙන් සතුට සැනසීම හොයාගෙන වේගවත් ගිය ගමන ටිකෙන් ටික අඩු වෙනවා. අපේ සැනසීම අපේ ළඟම නේද තියෙන කියලා තමයි හිතෙනවා. බාහිර ගමන් බිමන් වා කඩු වෙනවා පිනතුනි. හැම දෙයක්ම කරන්නේ සම්පජඤ්ඤයෙන් නොවේ. ගෝචර සම්පජඤ්ඤය, සාත සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤ ආදී වශයෙන් යමක් කරනකොට බලනවා මේක කරන එක මට වැදගත් දෙයක්ද? අරපන් දෙයක්ද? මට කැපසරුක් දෙයක්ද? මම මේක නුවණින් කරන දෙයක්ද කියලා බලක තමයි කරන්නේ. ආවට ගියට කරන්නේ. ගමනක් යනවත් බලන මේ ගමන යන්නේ මට යහපතක්ද වෙන්නේ? මේ ගමන නොගෙල හිටියොත් පාඩුවක්ද? මේක ගමනෙම වැඩ කීපයක් කරගෙන යන්න පුළුවන්ද? අන්න ඒ වගේ නුවණින් බලලා තමයි මේක කරන්නේ. සම්පජඤ්ඤ අවස්ථා කීපයක් මේ විදිහට දක්වනවා. ගෝචර සම්පජඤ්ඤ, සාත සම්පජඤ්ඤ, අසම්මෝ සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ කියලා. ତେଣୁ මේ හැම දෙයකින්ම වෙන්නේ පිළිතුනේ එන්න එන්නම තමන්ගේ අභ්‍යන්තරේම තමා හැරෙනවා. තමන්ගේ සැනසීම තමන්ගේ සිහිය සහ නුවණ මත නේද කියන එක ගැන එන්න එන්නම තාන්න ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන් එන්න එන්නම අභ්‍යන්තරේ නිහඬ බව නිවෙන කෙනෙක් බවට පත් වෙනවා. ජීවිතේ ලස්සන දකින්න පිනතුනේ සතිපට්ඨාන ප්‍රවාසය කරන්න. ජීවිතේ අපි මෙතෙක් නොවින්ද ආස්වාදයක් සෞන්දර්යයක් අපිට විඳින්න පුළුවන්. අප මෙතෙක් සතුට වින්දේ ඇහැට රූප දැකලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ, දිවට රසය බලලා තමයි අපි මෙතෙක් සැප දුක් වින්දේ. ඒවත් ආස්වාදයක් තියෙනව නැත්තේ නෑ. ඒ වගේනොත්නේ අල්ප ආස්වාදයි බොහෝ ආදීනමයි. ආස්වාදයේ තිකයි ආදීනමේ බොහොම වැඩි. ඒ පොඩි ආස්වාදේ ලබා ගන්න අපට මහා දුකක් විඳින වෙනවා. අන්න ඒ ගිහිපු ගමන වෙනස් මඟකට යොමු කරලා අපේ හිතෙන් අපේ සතුට විඳින්න හුරු වෙන එක තමයි මෙන්න මේ සතිපට්ඨානය පුහුණු කිරීම කියලා කියන්නේ. එතකොට අප මේ විදියට වර්තමානය තුළ හිත තියාගෙන අප එකතකින් සිහියෙන් ඉන්නවා. ඒ සිහියෙන් ඉන්නකොට එකතකට සතිපට්ඨානයේ විදියට සමතේ දිනු වෙනවා. අන්නේ සමතේ දිනු වෙන මොහොත තුළ අප ඒ ලැබෙන විවේකී උපයෝගී කරගෙන ඒ උපදී විවේකී චිත්ත විවේකී භාවිත කරමින් අප මෙස්සන්න ආසාදින්ද්‍රිය වල අනිත්‍යතාවය බලනවා. හැම වෙලාවෙම තමන්ට කරන දෙයක් තියෙනවා වෙනතුනි. තමන්ට කවදා ජීවිතේ පාළුවක් කම්මැලි කමක් ඇති වෙන්නේ. වෙන දැන් අනිත්‍යයි නැතුණාම ටිකක් හිතට පාළුවයි වගේ නේද? දැන් එයයි නැති තරමට විදුලි බලයක් නැති තරමට හොඳයි කියලා හිතන ඊට පස්සේ වෙනද උපකරණ භාවිත කරමින් සතුට වෙච්ච අපේ ඒව නැති වෙච්ච තරමට හිතේ සහනය දිනු වෙනවා. වෙන දනිත්‍යයේ ප්‍රශංසා ඇගීම් අප බලාපොරොත්තු වෙච්ච අපේ දැන් ඒව නැති තරමට සතුට වෙනවා. තමන්ට සතුට තමයි තමන්ගේ විවේකය. ඉඩක් ලැබෙන හැම වෙලාවකදීම විවේකයක් හදාගෙන තමාගේ ලෝකෙට තමන් එනවා. හැබැයි එකෙන් කියන්නේ අනිත් ලෝකේ ප්‍රතික්ෂේප කරනවා කියලා. තමන්ගේ දරුවන්ට, ඥාතීන්ට කරුණාවෙන්, මෛත්‍රියෙන් සලකන ගමන් තමයි මේ හැම දෙයක්ම තමන් කරන්නේ. ඒ සලකන හැම දෙයක්ම දහම තුල ඉඳගෙන මෛත්‍රියේ පිහිටලා ඇතැමිට විදර්ශනාවත් වඩමින් තමයි හැම දෙයක්ම කරන්නේ පිරිනතුනි. රූපේ Nirodhe දැකීමෙන් දරුවට සලකනවා. ආහාරේ Nirodhe සාක්ෂාත් කරමින් කබලින්කාර ආහාර අනුභව කරනවා. වේදනාවෙහි වේදනා ආහාරය පස්ස ආහාරයේ නිරුද්ධ කරමින් පහස විඳිනව. ඒ වගේම විඥාන ආහාරය දුරු කරමින් ඔහු චක්කු විඥාන ආදී හඳුනා ගන්නවා. ඔහු මනෝ සංකේතන ආහාරය දුරු කරමින් සංස්කාර රැස් නොකරන මට්ටමේ ඉඳගෙන ඔහු යම් යම් දේවල් සිතනවා. සිතුවයි කියලා විතරක් සංස්කාර ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ඔහු එතෙන්දී කෙලෙස් දුරු කරන මට්ටමේ චින්තනයක් යෙදෙනවා. ඒකට කියන්නේ අත්ථි වික්ඛවේ කම්මං අකන්නසොක්ඛං අකන්නසොක විපාකං කම්මක්ඛය සංවතති. කර්මයේ ශේකරන්න හේතුන සංස්කාර තමයි ඔහු එදාට රැස් කරමින් ඉන්නේ. එතෙන්ට යන ගමනේ යෝ අතිවික්‍රේ කම්මං සුඛං සුඛ විපාකං සුදු විපාකගෙන දෙන දෙන සුදු කර්ම වැඩිපුර කරමින් සුදු චේතනා කුසල චේතනා වැඩිපුර රැස් කර ගන්න ගමන ඔහු සම්පූර්ණයෙන්ම සංසාර චක්‍රයෙන් සංසාර වටේ නිදහස් වන ආකාරයට සමුදය දර්ශනා උපරිම ලෙස පවත්වා ගනිමින් ඔහු සංස්කාර නිරෝධයට අදාළ වූ මේ චේතනා පවත්වා ගනිමින් වාසය කරනවා. ඒ සඳහා පින්වතුනි අපට පැහැදිලි ධර්මඥානයක් අවශ්‍යයි. ඒ ලබ ගන්නා වූ ධර්මඥානය ගැන දැඩි විශ්වාසයක් කියලා හිතු කරන අවශ්‍යයි. එතන තමයි අපේ ශ්‍රද්ධාව තියෙනට ඕන. අනේ ශ්‍රද්ධාවත් එක්කම මේ අකුසලෙන් මිදෙන්නට කුසලෙන් මිදෙන්නට දැඩි උත්සාහයක් වීර්යයක් අප තුළ තියෙනට ඕන. ඒත් එක්කම පින්වතුනි ඒ වීර්ය නිසාම අපි සතිමත් බව උපරිම ලෙස පුහුණු කරනවා. ඒ සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට එක අරමුණක හිත බොහෝ වේලාවක් පවත්වා ගැනීමේ ප්‍රතිඵල විදියට හිත සමාධිමත් කරනවා. ඒ හිත සමාධිමත් වන හැම මොහොතක් තුළම මේ අනිත්‍ය දුක්ඛ ආදී බලමිමාසය කරනවා. මේක පිනතුනි ආරම්භයේදී ටික කලක් යනකම් අපහසුවක් දැනෙනවා. නමුත් අපහසුවෙන් හරී යම් කිසි කාලයක් යනකම් අප මේක කරාට පස්සේ පිනතුනි මේක කරන්න නෙවෙයි අමාරු, මේක නොකර ඉන්න කීට පස්සේ. ඇයි මේක තමන්ගේ විනෝදාංශයක් බවට පත් වෙනවා. මේ ධමත් එක ඉන්නක තමන්ගේ හිතේ සැහැල්ලුවක් නිදහසක් බවට පත් වෙනවා. වෙනද මහා ගෝසක් හරි ලෝකෙක හිටියා අපි, දැන් අපි සංසිඳුණු ලෝකයකට කෙමෙන් අප පියවර තබනවා. ඉතින් මේ ධම්මග වඩා වඩාත් ඉදිරියට යන්න අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා වරශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ප්‍රශ්න තව තියෙනවා නම් අහන්න පුළුවන්. ඔන්න අපි તો අපි දැන් ඉතරමැත්තෙම අපි ඒ මුලිනුත් කිව්වේ එකයි, අපිට සිතුවිල්ලක් නැම අවස්ථාවකදීම රෝගයක් එකන එන්නේ. ඥාතීතේ සිදුවෙච්ච ඕන දෙයක් විතරක් නෙවෙයි, දැන් සිදුවන දෙයක් අපිට රෝගයක් එක තමයි පේන්නේ. එතකොට ඒ පේන මොහොතේ අපට ඒ පේන දෙයටම ඕනනම් හිත තියලා යම් කිසි කුසලයක් ඇති කරගන්න පුළුවන්. අපිට ඒක පාරම දර්ශනාට යන්න අමාරු වෙන්න පුළුවන්. ඒතර අපි කෙනෙක් ඉදිරියට දකින්නකොට මා මේ ගැන සෝපත්තේවා කියලා එතනින් ඕන යම් කිසි පාලනයක් ඇති කරගන්න පුළුවන් අපට. තවත් ඕනනම් මේ රූපේ හැදෙලා තියෙන සතර මහා භූත රූප වලින් කියලා පඨවි ආපෝ තේජෝ කියලා බලලා එතනින් හිත සමනය කරගන්න පුළුවන්. තවත් ඕනනම් මේ ශරීරයේ හැදලා තියෙන්නේ කෙස්රම්නී දත් ආදී ස්වභාව යුක්ත දෙයක් කියලා ඒකට හිත දෙන්න පුළුවන් ඕන. එහෙම නැත්නම් මේ යන කෙනා අතීතෙත් මගේ අම්ම කෙනෙක් වෙන්න ඇති, නංගි කෙනෙක් වෙන්න ඇති, තාත්ත වෙලින් නැති කියලා එතෙන්ට හිත තියලා අපේ හිතේ තියෙන ගැටම අඩු කරගන්න පුළුවන්. ඒක අපි මුලදී කරන්නේ ආරම්භයේදී. ඒක සමත භාවනාවක් විදියට. ඊළඟට අපි කලක් අප සමතයට දුර වෙන මේ ධර්මඥාන ලැබුණට පස්සේ අප ඇහැට රූපයන් දකිනකොටම අපි මේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා බලන්න ඕනේ නැහැ. මේ ඇහැට වර්ණ රූපයයි ආදී. ඇහැට කවදාවත් ගෑනු කෙනෙක්වත් පිරිමි කෙනෙක්වත් පුතෙක්වත් බල්ලෙක්වත් එන්නේ නැහැ. ඇහැට නිතරම වර්ණ රූපය එන්නේ. ඒක අම්මද තාත්තද වෙනත් සතෙක්ද වාහනයක්ද කියලා ඔක්කොම මනස පැත්තෙන් තමයි ගන්න යන්නේ. එතකොට වර්ණ රූපය එනකොටම අපි තේරුම් ගන්නවා මේ වර්ණ රූපය ආවා දැන් මම මේ ගෑනු කෙනෙක් හැටියට තේරුම් ගත්තේ. මේ තේරුම් ගන්න ඇත්තරම චක්කු විඤ්ඤාණය නෙවෙයි, මේ මනෝවිඤ්ඤාණ මන් තේරුම් ගන්නේ මේ රූපේ නිරෝධ වෙච්ච මොහොතක් කියලා. දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන මේ විසුද්ධියේ විපස්සනාවේ ගැඹුරම තැනට අපිට හිත දෙන්න පුළුවන්. එතෙන්දී අපි ඇත්තටම අර ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් මට්ටමට නෙවෙයි අපි හිතන්නේ. එහෙම හිතනකොට අපිට කෙලවරක් නැහැ. ගෑනු කෙනෙක් කෙනෙකුට ගෑනු කෙනා කියලා හිතන්න වෙනවා, දරු වෙනකොට දරු වෙනවා කියලා හිතන්න වෙනවා, අලියෙක් කෙනෙකුට අලියා කියලා හිතන්න වෙනවා. එහෙම නෙවෙයි. එහෙම බලන්නේ නෙවෙයි කියලා තියෙන්නේ. ඇහැ රූපය. රූපය ගත්තොත් මේ වර්ණ රූපය. ඒ වර්ණ රූපේ කවුරුණත් එකයි. ඒ වර්ණ රූපය මේ වෙලාවේ හැට පතිතුණා. ඒක තේරුම් ගන්න වෙලාවේ මේ අම්මා කියලා, මේ අක්ක කියලා, මේ නංගි කියලා, මේ දුව කියලා තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ කියලා දකිනවා. දකිනකොටම තමන්ට බාහිර රූපේ Nirodhe තමා සාක්ෂාත් කරගන්නේ. එතකොට තමන්ට ඇලෙනවත් ගැටෙනවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තමන් ඉතින් පිළිකන තැනක් නැහැ. හිත නිතරම ඇලීමට හෝ ගැටීමටපත් වෙන්නේ අපට ඇහැ පිළිකන තැනක් ඉතුරු නොමැති. අන්නේ ඇහැ පිළිකන තැනක් ඉතුරු නොවන විදියටම ඒ රූපේ Nirodhe අභ්‍යන්තරයෙන්ම බලන විදිය තමයි මේ විපස්සනාව කියලා කියන්නේ. ඒකට එකපාරේ නමාරු නිසා තමයි බාහ්‍ය රූපෙට අපි හිත තියලා ධාතු මනසිකාර්ය වශයෙන්, පටිපෝල වශයෙන්, නමසීවතික වශයෙන්, සිලසත්ත්ව සෝපත්‍යත්වා කියලා වශයෙන් හෝ බලන්නේ අර එකපාර අතෙන්ද හිත තියන අමාරු නිසා. අපිට එකපාරම හිත තියන්න පුළුවන් නම් Nirodhayata රූප Nirodhayata අපිට බාහ්‍ය රූපය ගැන කිසිම අදහසක් නැහැ. අපි දකිනවත් එක්කම අපි Nirodhayata පත් වෙන්නේ. ඔව් නුවණින්ම බලන එක. ඔව් ඇත්තටම දැන් රූපේ අට්ටික සංඥා වාදී වඩනකොට ඒක සමතය. ඊට පස්සේ ඒකායි විදර්ශනාට වඩනකොට තව ටික වෙලාවක් යනවා. දැන් අට්ටික සංඥා වඩන ලාදී ඒකම තමයි වඩන්න තියෙන්නේ ඇත්තෙම. එතකොට ඒක අනිත්‍ය දුකනාත්මයි කියලා බලන කොට වඩා ලේසි ඇත්තෙම. දැන් තමා කලින් වාඩි වෙලා අට්ටික සංඥා වාදී වඩලා තියෙනවා නම් ඔහුට බලනකොටම පේන්නේ අට්ටික සංඥාට වඩා ඇත්තටම මේ වර්ණ රූපය කියලා තමයි පේන්නේ. අට්ටික සංඥා වඩන වෙලාව සමතේක. ඔව් ඒක විදර්ශනා වෙන්නේ නැහැ. සංඥාව ප්‍රඥාක්තියකින් තොරව ගන්න පුළුවන් නම් සංඛාරයත් සංඥා ප්‍රත්‍යයෙන් සම්මත්තාව විදවට ගන්න පුළුවන් නේ. ඔව්. ඒක මේකේ මහත්මයා සංඥාව කියන එක අවස්ථා ගානක් තියෙනවා. සංඥා කියන එක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ පහක් තියෙනවා. නාමය කියලා මේකට කියන්නේ ඔව් ඒකම තමයි හතක් බවට පත් වෙන්නේ මානසිකාරත් එක්ක. එතකොට අපට හිතක් පහළ වෙන හැම තැනදීම මේ හතක් අනිවාර්යෙන් පහළ වෙනවා. ඒක විපාක මට්ටමකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැට රූපය පතිත වෙන මුල් අවස්ථාවේ අත්දැකීම වෙන්නත් පුළුවන්. එතෙන්දිත් මේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ඒකාගතා ජීවිතෙන් දෙකින් දෙක පහළ වෙනවා. ඒ වගේමයි දුක්ඛ සමුදය සත්‍ය විදියට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමේදී අවිද්‍යා පාදක කරගෙන සංඥා හට ගන්න පුළුවන්. අන්න එතන සංඥාව තමයි දුරු කරන්න තියෙන්නේ. එතන සංඥාව තමයි ප්‍රපංච වලට යන්නේ. එතකොට අර විපාක මට්ටමේ සංඥාව දුරු කරන්න කියලා නෑ බුදුදහමේ. ඔව් ඒ කියන්නේ ඔව් අර මදුපිණ්ඩික සූත්‍රයේ චක්කුංජ පටිච්ච රූපේච උපාදී චක්කු විඥාන යන්නේකනේ. ඔව් එතන අවිද්‍යා වාදකය යන්නේ. ඇයෝ ඇස ඇති දෙයක් ඇටින් අරගෙන තියෙන්නේ. රූප ඇති දෙයක් ඇටින් අරගෙන තියෙන්නේ. චක්කු විඥාන චක්කු සම්පස්සේ ඒටික ඔහු නිරුද්ධ වෙච්ච එක දැන් අවිද්‍යාවෙන් අරගත් අවස්ථාව තමයි මදුපිණ්ඩික සූත්‍රයේ මුලින් විස්තර කරන්නේ. ඔව් එතෙන්දී ප්‍රපංච ගොඩ නැගෙනවා. අපි කැමති වුණත් නොවුණත් අපට මඟ දිනවත් ගන්න බෑ ඒක. ඔව් ඔව් යනවනේ අවිද්‍යාවෙන් පටන් ගන්න එක ජරා මරණ වෙනකම යන මේක. එතකොට එතන එක දුරු කිරීම සඳහා අප නොනින් මෙනෙහි කිරීම තමයි මාර්ග සත්‍ය විදිහට කියන්නේ. ඔව් මාර්ග සත්‍ය වඩනකොට අරහත් මාර්ගාංගයක් විදිහට වඩනකොට එතන සංඥාව දුරු කරන්න කියලා නැහැ. ඒ සංඥාවෙන් අර ප්‍රපංච හඳගන්නේ නැහැ. ඒ සංඥා තමයි ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා විදිහට තියෙන්නේ. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිවිරත් සංඥා, ආනපනසති කියලා. අන්න එතන ප්‍රපංච ගොඩනගෙන්නේ නැහැ ඒ සංඥාවෙන්. ඒ සංඥාව කම්මකයයි සංවත්තති. කර්මක්ෂය කරන්න හේතු වන සංඥාවක් ඒක. ඔව්. එතකොට අපි දැනගන්න ඕන සංඥා කිව්වට හැම සංඥාම දුරු කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. ඔව්. විභාග මට්ටමේ සංඥාව සාක්ෂාත් කරන්න ඕන, දුක් සමුදය මට්ටමේ සංඥාව ප්‍රහාණය කරන්න ඕන, දුක් නිරෝධ සත්‍ය සංඥාව සාක්ෂාත් කරන්න ඕන, මාර්ග සත්‍ය සංඥාව ඔව් දස සංඥා විදියට භාවයේ තම වඩන්නට ඕන. ඔව්. විශේෂයෙන්ම පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ඒකාගතා, ජීවිතින්ද්‍රිය කියන මේ හත ඒ වචන විස්තර කරනකොට අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕන. ඒව නියෝජනය කරන්නේ චතුරාර්ය සත්‍යෙන් කුමන සත්‍යද කියලා. ඔව්. වචනේ තිබුණට එකපාර අපි තීරණයකට යන්න හොඳ නැහැ. ඔව්. අපි අදාළ තැනට ගලපන ඕන එක කියන්න. එහෙම නැත්නම් අපිට වරදිනවා. ඔව්. හොඳයි එහෙනම්. හොඳයි අපි එහෙනම් ගිලම්පස් සඳහා විවේකී ගනිමු. මේ අහකෝ කාරණා තිතේ දරාගෙනම හැකිතාක් නිහඬව සති නිමෙත්තෙන් ඉඳගෙන අවශ්‍යම දේකට විතරක් කතා කරමින් අපි දැන් ඉතුරු කටයුතු සිදු කරමු. ඔබට විවේකී ලැබෙනවා. විනාඩි 20ක විවේකයක් තියෙනවා. ඊට පස්සෙ අපි ආයේ නැවත හමු වෙමු. ඔබට ප්‍රශ්න හිමත් තියෙනවා නම් ඒවත් සිහිපත් කරගෙන නැවත එන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. දුක්ඛං පංචාච නින්දුක්ඛං භයං පංචාච නිබ්බයං සෝකං පංචාච නිසෝකං හන්තු සම්බේති පානිනෝ සාදු සාදු සාදු. සෙනෙහස වාසනාන්ත පින්තුනි, අද මේ ධර්ම වැඩසටහනේ අවසාන කොටසටයි පින්තු මේ සැපමිලා සිටින්නේ. ඉතින් මේ කොටසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනා ගැන පැහැදිලි කිරීමක් කරන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනා කමටහන අතර ආනාපාන සති භාවනා සඳහා විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙනවා. ඊට කාරණා කිහිපයක් බලපාලා තියෙනවා. ප්‍රධානතම දේ තමයි භාගතුන් වහන්සේ එදා කුඩා සමයේදී පුහුණු කරපු භාවනාවක් මේක. ඒ විතරක් නෙවෙයි භාරත ජන සමාජයේ යෝග භාවනා ක්‍රම අතරින් ආනාපාන සතිය සම්බන්ධ භාවනා ක්‍රම රාශියක් අපට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආනාපාන සති භාවනාව භාවිත කළ තමයි ලෝකේ පහළ වෙන බොහෝ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්දත්වයට පත් වෙන්නේ. අනිත් කාරණේ තමයි බාලතුන් වහන්සේ පැහැදිලි කරනවා අප සාක්ෂාත් කරන සංසතලිස් කර්මස්ථාන අතුරින් කර්මස්ථාන 39කම ස්වභාවය තමයි කිසියම් කුසල විතරකයකින් අකුසල විතරක යටපත් කරන ස්වභාවය. ඒක තමයි සාමාන්‍ය සමත භාවනා වලින් කරන්නේ. නමුත් මේ ආනාපාන සති භාවනාවේ ලක්ෂණය තමයි එහි ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවමින් යන්නේ. ඊටාම සුවදායී භාවනාවක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම ත්‍රිපිටකයේ තුල තියෙන භාවනා ක්‍රම අතරින් ධර්මයේ පැහැදිලි කළ තියෙන ධර්මකාරණා භාවනා ක්‍රම අතරින් වැඩි ඉඩකඩක් වෙන් වෙච්ච භාවනාව තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ආනාපාන සති සූත්‍ර කියලා සූත්‍ර ගණනාවක් තියෙනවා. ආනන්ද සූත්‍රය තියෙනවා. ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍රයේ සූත්‍ර දේශනාව පැහැදිලි කරනවා. ගිරිමානන් සූත්‍රය දැක්වෙනවා. යතර විශේෂයෙන්ම සම්මුතිනිකායේ වෙනම සම්මුතියක් තියෙනවා ආනාපාන සති සම්මුතිය කියලා. පටිසම්භිදා මාර්ගයේ ආනාපාන සති කතා කියලා වෙනම කොටසක් මේ සඳහා වෙන් වෙලා තියෙනවා. ඉතින් මේ කරුණ වලින් පැහැදිලි වෙන දෙයක් තමයි පින්නතුනේ ත්‍රිපිටකයේ තුල ඊටාම වැදගත් ස්ථානයක් මේට හිමි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා නම් හතක් වැඩෙනකොට දෙක සාක්ෂාත් වෙනවා නම් අන්න එවැනි භාවනා කමටහනක් තියෙනවා කියලා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා. හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකද ඒක? මුලින්ම කියපු එක මොකන්ද? ඒක තමයි ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍යබෝධියන්නේ වැඩෙනවා. සත්‍යබෝධියන්නේ වැඩෙනකොට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා කියලා දේශනා කළා. හැබැයි වෙනතනි අපට ඕන විදිහට කළ බෑ. කොහොමද කරන්න ඕන? යතහ බුද්දේන දේශිතා බුදුහාඳුරු දේශනා කරපු විදිහට කරනවා. අපිට ඕනම විදිහට කළේ එහෙම වැඩෙන්නේ නැහැ. ඒ නිසා සතිපට්ඨානයේ වඩන බොහෝ තැන්වලදී භාගතුන් වහන්සේ තාම මැනවින් පැහැදිලි කරපු දෙයක් තමයි ආදිමේව කුසලේසු ධම්මේසු පරිසුද්ධේහි. ආරම්භයේදීම කුසල ධම්මේ පිරිසුදු බව ඇති කරගන්නට ඕන. මොකද්ද? සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුහා කියන කාරණය. සීලය පිරිසිදු වෙන්නට ඕන, දැක්ම ඍජු වෙන්නට ඕන. මෙන්න මේ සීලය සහ දැක්ම කියන දෙක ඉතාම ඉහළ මට්ටමට තිබුණොත් තමයි අපට අපවඩන කුමන කාරණයක් වුණත් නිසිසේ සමථ විදර්ශනා වැඩිලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. මොකද්ද මේ සීලය සහ දිට්ඨිය කියලා කියන්නේ? දිට්ඨිය කියන්නේ පින්වතුනි සම්මා දිට්ඨිය. මේකම තමයි අරණිමෙත සූත්‍රය දැක්වෙන්නේ. දිට්ඨින් චමපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ මෙන්න මේක. සාමාන්‍යයෙන් අපි රකින සීලය කායික වාචික සංවර සීලය වෙන්න පුළුවන්. පංච සීලය වෙන්න පුළුවන්. ඒකෙන් සාමාජීය වශයෙන් අපිට යහපතක් වෙනවා. පරලෝක සුගතිගාම වෙන්න හේතුවක් වෙනවා. හැබැයි නිවන සඳහා අදාළ සීලයක් වෙන නම් ඒක දිට්ඨිඤ්ඤානුපගාම සීලවා මට්ටමේ සීලයක් වෙන්නට ඕන. ඒ මොකද ඒ කියන්නේ? ඔව් ඒ සීලය මන දැක්මක් සම්මා දිට්ඨියත් එක්ක යන සීලයක් වෙන්නට ඕන. ඒ කියන්නේ මේ හේතුඵල ධහම විශේෂයෙන් ස්කන්ධ පංචකයෙහි සමුදය වේ දකින දර්ශනේ යුක්ත වූ සීලයක් වෙන්නට ඕන. මහකච්චන සූත්‍රය වැනි සූත්‍රවලදී භාග්‍යවතුන් වහන්සේ කය දේශනා කළේ ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. උච්ඡේ දන්තයට යන්නේ නැහැ. ඒ හටගත්තු ස්කන්ධ පංචකය හේතු නිරෝධයෙන් නිරෝධය දකින කෙනා සාස්වත අන්තයට යන්නේත් නැහැ. නැත කියන අන්තයට යන්නේ ඇත කියන අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුරවන දර්ශනයක් තියෙනවා. ඒ මොකද දර්ශනය? ඒ තමයි පටිසම්පාදය කියලා කියන්නේ. ඉදාපච්චතාවය කියලා කියන්නේ. හේතුඵල ධම කියලා කියන්නේ. ආර්ය න්‍යාය කියලා කියන්නේ. ඒ තමයි ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අතති ඉදන්න හෝති කියන මෙන්න මේ දර්ශනය. මේ හේතුට ඇති කලින් මේක හට ගන්නවා. හේතු නිරෝධයෙන් මේක නිරෝධයට පත් වෙනවා කියන මෙන්න මේ දර්ශනය සහිතවයි මේ ගමන අපි යන්නට ඕන. එතකොට අප මේ සීලය රකින්නේ කොහොමද? අපි අර හේතුඵල නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා යන ගමනට උපකාරයක් වෙනස තමයි අප මේ සීලය ආරක්ෂා කරන්නේ. හේතු ඇති කල්ලි හට ගන්නා වූ මේ ස්කන්ධ හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකින්න නැත්තම් නාම රූප නිරෝධේ සාක්ෂාත් කරන්නයි මේ සීලය රකින්නේ. ඒ වගේම මේ සීලය සමාධි සංවර්ධනික සීලයක් වෙන්නට ඕන. සීලය සමාධියට හේතු වෙන්නට ඕන. සමාධිය ප්‍රඥාවට හේතු වෙන්නට ඕන. ඒ වගේමයි සීලය ප්‍රඥාවයි එකට ගමන් කරන්නට ඕන. අන්න ඒක තමයි මේ සීලජ්‍ය සුයිසුද්ධං දිට්ඨි චුජුඛා කියලා කියන්නේ. මෙන්න මෙහෙම දර්ශන යුක්ත වූ සීලය ගැන තමයි ධර්මයේ බොහෝ තැන්වල සඳහන් වන්නේ. අන්නේ සීලය සම්මාදිට්ඨි පුරේජවම වෙනට ඕන. සම්මාදිට්ඨිය පෙරමුණ යනට ඕන. මෙන්න මේ සීලෙන් තමයි අපට සමාධියෝස්සේ ප්‍රඥාවට යන පුළුවන්කම තියෙන්නේ. අන්නේ සීලය තමයි අරසිංහ මාර්ගයේහි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා විස්තර කරලා තියෙනවා. අන්නේ සීලයම තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවෙහි සීලඛණ්ඩ විදියට දේශනා කළේ. අන්නේ සීලයම තමයි කර්ණිමෙත සූත්‍රයේදී නචකොද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපදීයම් කිව්වෙත් මෙන්න මේ සීලය. නොනැත්තම් ඉතින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකර ඉන්න කියනෙත් මෙන්න මේක. පින්නතුනේ අපට මේ ලෝකෝත්තර දර්ශනය පිළිබඳව සුතමේ පඤ්ඤාවෙන් දැනුමක් ඇති වෙච්ච මොහොතේ පටන්ම අපේ මේ ජීවිතයේ සීලය ප්‍රතිපදාව බවටපත් වෙන එක අපි කැමැත්තෙන් කරන්නේ, බලෙන් නෙවෙයි. ඒක අපට බරක් නෙවෙයි පින්නතුනේ. දර්ශනයක් නැති සීලය අපට වෙහෙස කර දෙයක් වෙනවා, අපට කරදරයක් වෙනවා, අපට බරක් වෙනවා. නමුත් පින්නතුනේ මේ රකින්න සීලය අපි තවත් ඉහළ බලාපොරොත්තුවක් සඳහා මේක කරන්නේ. හරියට අපට අපි විදේශ රටකට ගමනක් යන්න ඉන්නවා නම් අපට ඒ ගමන යන්න එකපාර ගුවන් යානේ අපේ ගෙදර ළඟට එන්නේ නැහැ. අපි මොකද කරන්න ඕන? ඔව් වාහනයක් අරන් ගුවන් තොටුපළට යන්නට ඕන. එතකොට අපි කියනවාද අනේ ගුවන් තොටුපළට යන්න එක නම් අමාරුයි මේ එහෙම කියලා අපි කියනවද? නැහැ නේ නේ. කොමනෝ වාහනයකින්ද යනවන්නේ? එතකොට අපි ඒ ගමන යන්නේ සතුටෙන් යන්නේ. බලන්න ඒ ගමන යනකොටත් ന്യാය දේවොත් මඟට එනව නේද? වාහනත් අරගෙන අපි ඒ ටිකත් අපි කැඩිච්ච පාරක ගියත් අපේ සතුටෙන් තමයි ගුවන් තොටුපළට යනකයි යන්නේ. ඇයි ඒ? තව ටික මොහොතකින් ගුවන් යානය එනවා. අපි ඉහළින් යන්නේ, අපි ලොකු රටකට යන්නේ, ලොකු දියුණුවකට මේ යන්නේ. ඔව් ඒ නිසා අපට අර ගමන් මඟ කරදරයක් නෙවෙයි. අපි ඒ ගමන සතුටෙන්මයි යන්නේ. අන්නේ වගේ තමයි පේනතුනේ මේ අප රකින සීලය අරිස්මින මාර්ගයේ සීලඛණ්ඩ වශයෙන් සම්පූර්ණ වෙන මේ සීලය අපේ ජීවිතයට පහසුවක් වෙනවා, අපේ ජීවිතේ සැහැල්ලු ඇති කරනවා. ඒ වගේම අපි ඊටාම සතුටින් කරන්නේ. අපි ඊටාම ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ කියන ගෞරවයෙන් තමයි මේ සීලය රකින්නේ. ඇයි ඒකට හේතුව? මේ සීලය රකින්න රකින්න පිනුතුනේ අපිට කරදර හුඟා කඩු වෙනවා. මේ ජීවිත වශයෙන්ම සමාජ වශයෙන් සෞඛ්‍යම වශයෙන් අපට ඇති වෙන තියෙන ගැටලු තියෙනවා නම් මේ බොහෝ ගැටලු වලින් අපට නිදහස් වෙන්න පුළුවන් සිල්වන්ත වෙච්ච ගමන. අපට වර්තමානයේ තියෙන ගැටලු වලින් 25-30%ක්ම ඉබේම අඩු වෙනවා අපි පංචශීලය ආරක්ෂා කරගත්තු ගමන. ආජීව වර්තමක සීලය සමාදන් වෙච්ච ගමන් මේ කාටකින් කරදර අඩු වෙනවා, අනිතරින් තමයි ආනිසංස ලැබෙනවා. තමන්ගේ යහළු මිත්‍රාගේ දෙනගේ විශ්වාසයේ ගෞරවයේ ආදරයේ පහසුකම් ටික ඔක්කොම ඇති වෙන මේ සීලන්ත වෙච්ච ගමන. දැන් බලන්න අපි අසුරු කරන කවුරු හරි ඉන්නවා නම් අපි බලන්න මේ ගොලන්ගේ චර්යාවන්. කතා බහ වැඩිපුර කරන කෙනෙක්ද? අනිත්‍ය ભેද කරන කෙනෙක්ද? සොරකම් කරන කෙනෙක්ද? වැරදි හැසිරීම් තියෙන කෙනෙක්ද? මේ ටික අපි හොඳට බලනවනේ නේ. බලනකොට හොඳම කෙනෙක් නම් අපිට යම්කිසි වැඩකට ගන්න, අපි පටන් ගන්න රැකියාවකට, වෘත්තියකට, යම්කිසි දියුණු දෙයකට අපි කෙනෙක් ගන්න හදනකොටම අපි අර මතකේ ඉන්නුනේ කට්ටියනේ. ගාමේ වුණත් අහවල් කෙනා නම් හොඳ කෙනෙක්, එච්චරයක් කලබල නැහැ. අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ. බොහොම නිවිච්ච කෙනෙක්, තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මෙන්න මේ වගේ දේවල් අපි ඔළුව නිතරම වැඩ ගන්නවා. අපි ඇසුරු කරන පුද්ගලයන් ගැන අන්න ඒක තමන්ගේ මේ ජීවිතය සාර්ථක කරගන්න තමන්ට හුඟක් උපකාරයක් වෙනවා පින්නතුනි. ඔබ මෙතෙක් ගමනක් ඇත්තෙම ජීවිතයේ සාර්ථකත්වය කරා ආව නම් ඒ ආවේ ඔබ යහළු මිත්‍රාදින්ගේ සුහදතාවයේ උදව්පකාර ලබාගෙන ආවේ ඔබේ ළඟ තිබෙච්ච මේ සීලමය ගුණය නිසාමයි පින්නතුනි. නැත්තම් ඔබට මෙතෙක් දුරක් එන ලැබෙන්නේ නැහැ. එහෙම අපේ අතින් ලොකු සීලපද කැඩුණා නම් අද අපි කොහෙද ඉන්නේ? අපිට ඉන්න වෙන්නේ කොහෙද? ඉන්නේ මහ උළුගේ තමයි නේද? මහ උළුගේින් බේරිලා පොඩි උළුගේ මේ ඉන්නේ. මේ සීලය ආරක්ෂා කරපු නිසා, පංච සීල රැකපු නිසා. පංච සීල එකක් හරි ලොකු එකක් කඩුණා නම් අද අපිට මේ නිදහස මොකුත් නැහැ නේ. අපේ දරුවන්ගෙත් එහෙමයි. දරුවන්ගේ අතින් මේ පංච සීලෙන් එකක් හරි ලොකු එකක් කඩුණොත් මොකද වෙන්නේ? ඕ නිදහස නැති වෙනවා සම්පූර්ණයෙන්ම. කොච්චර බයෙන්ද බලන්න ඔබට නේ? දරුවා ගැන කොච්චර දුකද නේ? හැම වෙලාවෙම හදවතේ බයෙන් ගැහි ගැහි ඉන්නේ. අනේ දරුවා මොකක් කරගන්නේද කියලා බයයි. නමුත් බලන්න ඔබේ දරුවා පංචශීලයේ ආරක්ෂා කරන දරුවෙක් නම් ඔබ හිතරම නම් කොච්චර සාහනියක්ද කියලා නේ? දරුවා කොහේ ගියද ඔබට බයක් නැහැ. ඔබ දන්නවා දරුවා නරක දෙයක් කරන්නේ නැහැ කියලා ලොකු විශ්වාසයක් ඔබ හිතේ තියෙනවා. අන්න ඒක තමයි වෙනුතු මේ සීලෙන් තියෙන ආනිසංස. අන්නේ සීලය රකින්න ගමන් තමයි මෙන්න මේ සමත විදර්ශනා විදියට අප මේ ආනාපාන සතිය පුහුණු කරන්නේ. ආනාපානසතිය වඩනකොට නිසි විදියට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඒ තරක් නෙවෙයි, මේ සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සත්පොඥංග ටිකෙන් ටික දිනු වෙනවා. ඒ දිනු වෙන පමණට විද්‍යාවේ මුත්‍ය සාක්ෂාත් වෙනවා. අර සමාහපු දැනුම එනෙම ප්‍රකට වෙනවා. ඒත් එකම තමා නීවරණ වලින් සංයෝජන ධර්ම වලින් ටිකෙන් ටික දුරවන්න අපට ඒක උපකාරවත් වෙනවා. අනේ නිසා පිනොත්නේ අපි දැන් ටික වේලාවක් ආනාපාන සති භාවන පුහුණු කරමු. මේතාම සෝදායේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු උතුම් භාවනා කමඨාන අපට අපේ මවගෙන් ලැබිච්ච හේ හුස්ම පෙදින් අප ප්‍රතිඵල ගන්න මොහොත අප උපතේ පටන් අවසානයේ දක්වාම අප අත් නොහැරින්න අපේ සැබෑ මිතුරා. එකම ජීවිතයේ වටිනාම දේ පිණුතුනේ මේක. අපේ ජීවිත වෙන කිසිම දෙයක් හුස්ම තරම් වටින්නේ නැහැ. පිණුතුණන්නේ හුස්මට අපේ උපරිම වටිනාකම ලබා ගැනීම තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ඒ නිසා අප දැන් අපට ලැබෙලා තියෙන වේලාව අනුව සල්ප වේලාවක් අප ආනාපාන සතිය පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනේ සඳහා සූදානම් වන්න ආනාපාන සති භාවනාව සඳහා පිනතුනි ඔබට පහසු ඉරියව්වකින් වාඩි වෙලා ශරීර ඍජුව සැහැල්ලුවෙන් කෙලින් තියාගන්න. හොඳට ඉගෙන උස්මක් අරගෙන මල වේලාවක් තියාගෙන ඉඳලා හෙමින් හුස්ම පිට කරන්න. නැවත හොඳට ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. හුස්ම ඇතුළුවීම පිටවීම ගැන සම්පූර්ණ අවධානයෙන් පසුවන මොහොත. සෝ සතෝ වාස්ස සතේ සතෝ අපස්ස සතේ සතිමත් හුස්ම ගැනීම උස්මයාමී පවතින දීර්ඝ කෙටි බවත් මා හොඳට මේ මහතේ දකිමින්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. හුස්ම ගන්නවා පිට කරනවා සිදු කරනවා. ඒත් මා සති නිමිත්ත තුළමයි හිත තියාගෙන ඉන්නේ. සම්බකාය පරි සංවේදී අසසි සාමිත්‍රිකතේ පස්සසි සාමිත්‍රිකති ආස්වාස ප්‍රස්වාස සමස්ත කය ගැනම මට හොඳට පැහැදිලි වෙනවා. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා සම්බයං කාය සංඛාරං අත්ථ සිස්සාමිති සික්ඛති පස්ස සිස්සාමිති සික්ඛති ආස්වාස ප්‍රස්වාස කයෙහි සංසිඳීම දකිනින් මා ආස්වාස ප්‍රස්වාස කරමි පිළිමන්දව සතිමන් බව වැඩි වෙන්න හිත සමාධිමත් වීම සමග හිතේ ප්‍රීතිය සෝය මට දැනෙමින් මා ආස්වාස ප්‍රස්වාසය තවදුරටත් කරගෙන යනවා. එන්නෙන්නම හිතේ සෑහලුව දැනෙනවා මට. නාසය ආසිතොම හිත තියාගෙන හුස්ම ඇතුළේම පිටවීම ගැනම මා අවධානයෙන් සිහියෙන් වාසය කරනවා. සිතේ තියෙන කෙලෙස් බලය ටිකෙන් ටික අඩු වෙමින් ඒ නිදහස් වෙමින් විමුක්තියට පත් වීම මා සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන හොඳින් සතිමත් ඉන්නවා. සිත තැම්පත් වෙන්න වෙන්න මා සිත කය දෙකේ නාම රූප දෙකේ රූපාදිස්කන්ධ පංචකයේ සමුදය වේ සිහි කරමින්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. අනිච්ඡාන් පස්සේ විහෙරති අස්සසිස්සාමීති සික්ඛති පස්සසේ සාමීති සික්ඛති. ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධය දකින මගේ හිතේ සතියෙන් එනම දිනු වෙනවා. ධාමයට කැමැත්ත ඇති වෙනවා. වීරිය ඇති වෙනවා. ප්‍රීතිය, සැපය, සමාධිය එනම දිනු වෙනවා. සිතේ මනහන් බවක් ඇති වෙනවා. ස්කන්ධ පංචකයේ සමුදය දකිනකොට බාහිර ලෝකයේ කිසිම කෙනක මගේ හිත පිහිටන්නේ නැහැ. අභ්‍යන්තර නාමයන් තියෙනොත් මම නිදහස් වෙනවා. හිත උපේක්ෂාවටපත් වෙනවා. හිත කෙලෙසුන්ගෙන් මිදෙන ආකාරය මම දකිනවා. මේකේ සහල් බව මා හැකිතාක් දුරට මේ ආකාරයෙන් පවත්වා ගන්න උත්සාහ කරනවා. මගේ කය හැකිතාක් සමරව පවත්වා ගනිමින් හිතේ නිසල බව පවත්වා ගනිමින් මේ හිතේ තියෙන සමාධි සෝය හැකිතාක් දුරට මා පවත්වා ගන්න උත්සාහ කරනවා. මේ අදිෂ්ඨාන යුක්තව මා දැන් මගේ දැස විවර කරනවා. සාදු සාදු සාදු. කරන්න පුළුවන් නම් අනිත් වෝස් පාර්ශ්වික ධර්ම ප්‍රමාණිකෝ දේලෝන ආකාරය අපට දැක ගන්න පුළුවන්. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර විද්ධිපාද, සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, සද්ධාදී බල ධර්ම, සතියාදී බොජ්ජංග ධර්ම, සමාධිත්‍යාදී මාර්ගාංග සම්පූර්ණ කරමින් විද්‍යාමුතිය සාක්ෂාත් කිරීම දක්වාම මේ උතුම් සදහම්ග යනට අපට ආශිර්වාදයක් වෙනවා. ඉතින් පිනතුනේ මෙයාද පුහුණු කරවෝ බුද්ධ ධර්මසතිය පටන් මෛත්‍රී භාවනාව ඔස්සේ ධාතු මනසිකාරය හරහා ඉරියාපද භාවනාව ඔස්සේ අප පුහුණු කරපු මෙආනාපානසති භාවනාව දක්වා සියලු භාවනා කමටහන් සමථ විදර්ශනා වශයෙන් ඔබ යළි යළිත් පුහුණු කරන්න විවේකී ලබා ගන්න. නැවත ඔබ මේ වැඩසටහනකට සහභාගීවම දක්වාම නොකඩවාම මේ දහම් තුළ වාසය කර අධිෂ්ඨාන කරගන්න. එසේ කිරීම සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්නල සේවා කියන ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසල හේතුවෙන් සම්මෙද ශ්‍රී දෙවියන්ුත් මේ පින් අනුමෝදන් ඔබ මේ ආරණ සේනස්තර වාසී අපේ ගෞරවනීය දමසරේ හඳුරන් වහන්සේ ප්‍රධාන සිළු ස්වාමීන් වහන්සේලාට හේවපස්සන කරන සිළු පින්තුන්ට සිළු යහමත අභිවෘද්ධිය නිරෝගී භාවය දිගාසේ සම්ප්‍රසර සේවා දෙවියන්ට මේ පිනතුන් නිවන් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපරමෙන් මියගිය ඥාතීන් අතරින් කිසියම් පිරිසක් පින් බාරහෘදෝගෙන් සිටිනම් අපසින් මේ සිදු කළාව දාන සීල භාවනා සමථ දර්ශනාදී සියලු කුසල ධර්මවල බලයෙන් ඒ හැම දිනෙකම පරලෝය සුගතිගාමීව උතුම් මොණිවරුන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් කුසල හේතුවෙන් මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. සස ජීවිතයේ සෝපන් භාවය ප්‍රාර්ථනා කුලව උතුම් මොණිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පඤ්චාච නින්දුක්ඛා භයං පඤ්චාච නිබ්බයා සෝකං පඤ්චාච නිස්සෝකා වන්තු සම්මේති පාලිනෝ දුකින් තේදෙන සත් දුකින් නිදෙත්වා බියෙන් තේලෙන සත් බියෙන් තීවෙත්වා සොමින් තේලෙන සත් සොම්නස් වෙත්වා